සංසාර සාරෝග විනීතනී සං සන්නේත සාතං සුචිසාරදී සං සන්දේර පංසන්න තනුපලා සං සංලාපදේසින් පනවී බිසාසං සංසාබිගං කේවල මෝහනාසං සන්නාහ කන්වාර රණී විශේෂං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදංසින් අත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගම් පනමේ රසාසං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සම්මාදිට්ඨේති සම්මාදිට්ඨේති කෝ ආවුසෝ උච්චති කිත්තාවතානුකෝ ආවුසෝ සම්මාදිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සන්ධම්මන්ති සැබෑවත් වාසනාවන්ත පින්තුනි ඇමරිකා එක්සත් ජනපදයේහි දකුණු කැලිෆෝනියාවේහි මොරිනෝ වැලි සම්බුදවර පරිහරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සදහම් වැඩසටහන 2024 වර්ෂයේහි බිනර පොන් පොහෝ දිනේ නිමිති කරගෙන සිදු කෙරෙන ධර්මානුශාසනාවට ධර්ම සාකච්ඡාවට හුඟක් දෙනට බලාපොරොත්තු වන අවස්ථාව. අද අප ධර්ම දේශනාව සඳහා විශේෂයෙන් මාතෘකා වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි මජ්ඣිම නිකායේහි මූල පඤ්ඤාසක කොටසේන සම්මා දිට්ඨි සූත්‍රය. මන දැක්ම යහපත් දැක්මක් ඇති කරගන්නේ කොහොමද කියලා විස්තර කෙරෙන සවිස්තරාත්මක සූත්‍රය. මේ සූත්‍රය දේශනා කළේ සාරිපුත්ත මහමියන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ප්‍රධාන ස්වාමීන් වහන්සේ දකුණස්සව් ධර්මසේනාධිපති සාරිපුත්ත මහමියන් වහන්සේ තමයි මේ සූත්‍රය දේශනා කළේ. මේ සම්මාදිට්ඨිය තුළින් අප යා යුතු ගමන් මඟ අපේ ජීවන දැක්ම කොයි මට්ටමකින් පවත්වා ගන්න ඕනද කියන එක විස්තර කළා තියෙනවා. පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරහා අවස්ථාව අපේ ජීවිතයේ තාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා සැලකනට අප කල්පාන්තර ගානක් කරපු පින්කම්වල ප්‍රාර්ථනාවල ඉෂ්ට විපාක ලැබෙන අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. ඒකට කියන්නේ සවනනුත්තරී කියලා. කන්දකින් අහන උතුම්ම දේ තමයි අපි මේ අහන්නේ. මුළු කල්පයක් තුළ ලෝකෙ ලැබෙන වටිනාම නැවුම්ම අනර්ගතම පණිවිඩය තමයි තමන් මේ ශ්‍රවණය කරන්නේ කියන ගෞරවය ප්‍රසාදය විශ්වාසය ඇති කරගන්නට. අන්නේ තම අපේ ජීවිතයේ සියලු දුක්ඛම කඩලෝලින් නිදහස් වෙන්න තියෙන ඒකායන මාර්ගය කියන එක පිළිබඳව අප විශ්වාස කළ යුතුයි. පින්නතුනේ බාගතුන් වහන්සේගේ මේ දහමහන අවස්ථාව විමුක්තායතන අවස්ථාවක්. කෙලෙසුන්ගෙන හිත මිදෙන අවස්ථාවක්. ඒ නිසා දිගටම අපි හිත මේ සඳහා යොදවගෙන හිටියොත් අපට ඒ විමුක්තායතනය කරගන්නට පුළුවන්. කෙලෙසුන්ගෙන හිත මුදව ගන්න අවස්ථාවක් බවට පත් කරගන්න පුළුවන්. සමස්ත බුද්ධ ශාසනය කියන්නේ එක පැත්තකින් මෛත්‍රිය දිනු කිරීම, අනිත් පැත්තෙන් සතිපට්ඨානය දිනු කිරීම. අපට ඇස් දෙකට පේන, කනට ඇහෙන, හිතට මතක් වෙන හැම කෙනෙක්ම හැම වෙලාවෙම සෝපත්ත්වා කියන සිතුවිලි ඇති කරගන්න. අනිත් පැත්තෙන් තමන්ගේ හිත ගැන හොඳට අවධානයෙන් ඉන්න. මගේ හිත මේ වෙලාවේ කොහොමද තියෙන්නේ? හිතේ කුසල අරමුණක්ද තියෙන්නේ? අකුසල අරමුණක්ද තියෙන්නේ? නැත්තම් හිත මෝහයෙන්ද තියෙන්නේ? විද්‍යාවෙන්ද ප්‍රඥාවෙන්ද තියෙන්නේ? මෙන්න මේ ගැන තමන්ගේ හිත ගැනම ලස්සනට බලමින් තමන් වාසය කරන්න ඕන. හිතට අකුසල විතරකයක් ආවට ගැටලුවක් නැහැ. ආවව දන්නවනම් ඔබ දහම පුහුණුවේ ඉන්නේ. ඒක වරදක් නෙමෙයි. ඒ අකුසල සිතුවිලි එන බව දැනවත් එක්කම වැඩි වෙලක් එක තියෙන්නේ හිතින් බැහැර වෙනවා. ඒ අතරත් විශේෂයෙන්ම වැදගත්ම දේ තමයි අපේ හිත මේ වෙලාවේ අවිද්‍යාවෙන්ද නැත්නම් මෝහයෙන්ද තියෙන්නේ, අනිත් පැත්තෙන් ප්‍රඥාවෙන්ද තියෙන්නේ කියන කාරණේ. කොහොමද අපි ඒක බලගන්නේ? අපට මේ වෙලාවේ යම් සිදයක් අපි හිතමින් ඉන්නේ. අන්නේ හිතන දෙයක් වේ නිතරම හිතන්නේ රූපයකුත් එක්ක. අන්නේ රූපයකුත් එක්ක හිතනකොට ඒ රූපය තුල තමන්ගේ හිත බැසගෙනද තියෙන්නේ? ඒ තමන් දැකලා හඳුනගන්න රූපය මේ වෙලාවේ ඉතුරු නැතුවම වැය වෙලා නැති වෙලා නිරුද්ධ වෙලා ගියපු රූපයක් කියලා තමයි හිතන්නේ කියන කාරණේ. එතකොට මේ වෙලාවේ ඔබ ඇස් දෙකට පේන රූපය, මේ වෙලාවේ කනගෙන ශබ්දයක් කොතන හරි තැනක බාහිර කෙනෙක්ගෙන් තමන්ට එනවා කියන හැඟීමෙන් හිටියොත් එහෙම ඇවිල්ලා තමයි තමන්ගේ කනට පතිත වෙන්නේ, තමන්ගේ හැට වර්ණ රූපේ පතිත වෙන්නේ. හැබැයි ඔබ තේරුම් ගන්න අවස්ථාව කියන්නේ ඒ රූපයේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච මොහොතක මනෝවිඥාණය තේරුම් ගන්න අවස්ථාව. මෙන්න මේක තේරුම් අරගෙන හිත පැත්තේ අවධානයෙන් ඉන්න එක, මනෝවිඥාණය පැත්තෙන් අවධානයෙන් ඉන්න එක. ඉස්සරහා පේන රූපය, මේ වෙලාවේ පේන රූපය, නැත්නම් තමට මතක් වෙන රූපය, තමා දැකපු විදිහට ලෝකේ කොහෙද තියෙන්නේ කියලා හිතුවසින් ඒ හිතන අවිද්‍යාවයි. අවිද්‍යාවෙන් හිතනවා කියන්නේ මොකද්ද? පරිසම්පාද චක්‍රය අංග සියල්ලක් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන ආදී ගිහිල්ලා ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව කියන ඒ රූපය තුල හිට බැසගෙන තියනවා නම් ඒ රූපයත් එක්ක තියෙන මහලුවේම් ලෙඩවේම් මරණ සියලුම දුක් ටික අපට විඳින වෙනවා. ඒ නිසා තමන් දැනගන්නට ඕන, තමන් බුද්ධිමත් වෙන්නට ඕන, සතිමත් වෙන්නට ඕන මේ වෙලාවේ තමන් මෝහෙන්ද ඉන්නේ ප්‍රඥාවෙන්ද ඉන්නේ කියන කාරණේ තේරුම් ගන්න. එතකොට අපේ සමස්ත ආධ්‍යාත්මික දියුණුව කියන්නේ දුකෙන් නිදහස් වීම. දුකෙන් නිදහස් වීම නදා පවතින්නේ මෙන්න මේ විද්‍යාවෙන් ප්‍රඥාවෙන් හිටිය පමණට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිසියම් දුකක් එනවා නම් ඒ දුක එන්නේ අවිද්‍යාවෙන් යුක්ත දුෂ්ප්‍රඥ කෙනාට, නැත්නම් සැබෑ නුවණක් නැති කෙනා වෙතයි දුක එන්නේ, ප්‍රඥාවන්ත කෙනා වෙත දුකක් එන්නේ නැහැ කියලා. ඕනෑම දුකක්, කායික දුකක්, මානසික දුකක්, ඕනෑම දුකක් තමන්ට එනවා නම් එන්නේ මෙන්න මේ අවිද්‍යාවෙන්. කිසියම් රූපයක් තුළ අපේ හිත බැසගෙන තියෙන අවස්ථාවයි. රාගයක් ඇති වෙන්නේ, ද්වේෂයක් ඇති වෙන්නේ, මෝහයක් ඇති වෙන්නේ, කරදරයක්, දුකක්, වේදනාවක්, ඊර්ෂ්‍යාවක්, ඕනෑම අකුසල සිතුවිල්ලක් හටගන්නවා නම් හටගන්නේ මෙන්න මේ නිරදිත රූපී ලෝකේ කොහෙද තියෙන්නේ හිතන නිසා. ඒකට බුදුදහමෙන් රූපයක් නැහැ කියලා කියන්නේ නැහැ. හේතු ඇති කල්හි වර්තමානයේ හටගෙන නිරුද්ධන රූපයක් තියෙනවා. හැබැයි අපි ඒ රූපේ නිතරම තේරුම් ගන්නේ රූපේ නිරුද්ධ වෙච්ච තැනක මන විඥානය. මෙන්න මෙතෙන්ට හිත තියාගත්තොත් මේ ප්‍රඥාවෙන් ඉන්න මොහොත තුළ අපි ඉන දුක නිදහස් වෙනවා. ඒ මොහොත තුළ බාහිර මොන දේ වෙනස් වුණත් අපට දුකක් එන්නේ නැහැ. හැබැයි අපට යාපු කාරණය තේරුම් ගන්න පුළුවන්. ඒ සිද්ධිය මොකක්ද කියන එක තේරුම් ගන්න ගැටලුවක් නැහැ. ඒ තේරුම් ගන්න ගමන් අපට දුක නිදහස් වෙන පුළුවන්. මෙන්න මේ විදිහට එක අතකින් තමන්ගේ ජීවිතයේ හැබැයි සාර්ථකත්වය කියන්නේ සතුට. සතුට කියන්නේ දුකෙන් නිදහස් වීම. දුකෙන් නිදහස් වීම කියලා කියන්නේ කොයිතරම් දුරට තමන් සියලු සත්වෝ සුවපත් වෙතා, සම්මේ සත්තා බාන්ද සුඛිතත්තා කියන සිතිවිල්ල දවසට කොච්චර තමන් පුහුණු කරනවාද, අනිත් පැත්තෙන් කොච්චර තමන් සතිමත්ව සිහියෙන් ඉන්නවාද කියන කාරණය මත තමන්ටම තමන්ගේ ආධ්‍යාත්මය දිනුගෙන දින දින බලන්න පුළුවන්. ආයි බාහිර ලෝකෙන් අනිත්‍යයෙන් කීර්ති ප්‍රශංසා අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ට කීර්ති ප්‍රශංසා කරන කෙනා තමන්ම බවට පත් වෙනවා. මෙන්න මේ මෛත්‍රිය දිනුවමත් එක්කම තමන්ගේ හිතේ තියෙන ශ්‍රද්ධාදී ගුණාංග දිනු වෙනවා. දානය, සීලය මේ සියලුම ගුණාංගයත් එක්ක දිනු වෙනවා. මෛත්‍රියත් එක්ක මුදිතාව, කරුණාදී සියලු ගුණාංග දිනු වෙනවා. ඒ දිනුවීමත් එක්ක තමන්ගේ ජීවිතයෙන් එන්නම සතුට දිනු වෙනවා. ඒ සතුට දිනුවාත් එක්කම තමන්ගේ ජීවිතයට ලොකු වටිනාකමක් ලැබෙනවා. ඒ වටිනාකම බාහිර ලෝකෙන් ලැබෙන වටිනාකමක් නෙවෙයි. තමන්ටම තමන්ගේ ජීවිතේ හැම කාරණයක්ම වටින දේවල් බවට පත් වෙනවා. ඔබ කරන, කියන, ඇසුරු කරන, පාවිච්චි කරන, පරිහරණය කරන හැම දෙයක්ම වටිනා දෙයක් බවට පත් වෙනවා. වැඩි දෙයක් තව වෙනතුන ඔබේ සෙරෙප්පු දෙක දැක්කත් ඔබට ගෞරවයක් හටගන්න. දැන් නම් සෙරෙප්පු දෙක පරණ යනවා ටිකක් දුකයිනේ. කොහරි විසිකල දාලා යනවනේ. පින්නතුන ඔබ ධර්මයේ හැබැයි ප්‍රැක්ටිස් එකට වඩ පස්සේ ඔබ පරිහරණය කරන සෙරෙප්පු දෙක දැක්කත් ඔබට ලොකු ගෞරවයක් ඇති වෙන්නේ. ඇයි? ඔබේ සෙරෙප්පු දෙක පරිහරණය කරන්නේ කොච්චර කුසල කරාද, කොච්චර දන් දුන්නද, කොච්චර බණ අහන්නකින් ගියාද? ඒකත් එදාට පූජනීය දෙයක් බවට පත් වෙනවා. ඔබේ කොණ්ඩෙන් වැටෙන කෙස් ගහ දිහා දැක්කම අදෝබර ටිකක් හිතේ කලකිරීමක් හටගන්නේ. හැබැයි ඔබ ධර්මයේ ප්‍රැක්ටිස් එකට ආවට පස්සේ ඒ කෙස් ගහ ඔළුවේ තිබෙදි විතරක් නෙවෙයි, හිසෙන් වෙන් වෙලා පොළොවට වැටිලා තියෙන අවස්ථාවේදීත් ඒ කෙස් ගහ ගැනත් ඔබට ගෞරවයක් ඇති වෙනවා. මේ කෙස් ගහ මන් දරාගෙන ඉන කාලේ මම කොච්චර නම් කුසල වැඩුවද, කොච්චර මං හිත වැඩුවද, මේ කෙස් ගහ ලබන්නේ, මේ මිනිස් කෙස් ගස ලබන්නේ මම සසර කොයි තරම් කුසල කරන්නේ නැද්ද? ඒ කුසල අඩු වුණා නම් මේ කෙස් ගහක් නොවෙන තිබුණා, මිනිස් කෙස් ගහක් නොවෙන තිබුණා, සතෙක්ගේ ලෝමයක් වෙන තිබුණා, කුරුල්ලෙක්ගේ පිහාටුවක් වෙන තිබුණා, මාළුවෙක්ගේ කොරපතක් ගන්න තිබුණා. එහෙම නොවේ මේ මිනිස් කෙස් ගසක් මතට ලැබුණේ කොච්චරනම් තමන් සසර දීපු දානයන්, රැකපු සීලයන්, වඩපු භාවනාවන්හි ප්‍රතිඵල නිසා නේද කියන එක ඔබේ කෙස් ගහටත් එදාට වටිනකමක් ලැබෙනවා. ඔබට අද ඔබේ ඇඳුමේ වටිනකම තියෙන හොඳට ලස්සනට පිරිසිදුවට සුවඳවත් තියෙනකොට, උදේට ඇඳගත්තු ඇඳුම හවස වෙනකොට ඔබට එපා වෙනවා. ඇතැමිට ඔබේ ඇඳුම වුණත් ඔබට ඔබ හොදන මට්ටමට එනකොට ඔබට ඒක දිහා බලන්නවත් ඇතැමිට අප්‍රසන්න වෙනවා. නවත් වෙන තුන ඔබේ ඇඳ වැඳගෙන ඔබ දහම් ප්‍රැක්ටිස් කරා නම් ඔබේ ලස්සනට පිරිසිදුවට සුවඳවත් තියෙන ඇඳුමට වඩා ඔබට ආදරයක් ගෞරවයක් ඇති වෙනවා. අර කුණු ගෑවිච්ච දාඩිය ගඳ තියෙන ඒ ඇඳුම දිහා දැක්කම ඔබට පිරිසිදු ඇඳුමට වඩා ගෞරවයක් ඔබට හට ගන්නට ඕන. ඇයි එහෙම කියන්නේ? ඒ ඇඳුම කිලුටුනේ නැනික නෙවෙයි. ඒ ඇඳුමේ දාඩිය ගඳ හෝ සුවඳ මට්ටමට ආවෙ නිකන් නෙවෙයි. ඔබ දන් දෙද්දී, සිල් රැකෙද්දී, බණ අහද්දී, භාවනා කරද්දී, මේ වගේ සමථ දර්ශනා වඩද්දී නේද මේ ඇඳුම කිලුටුනේ කියලා හිතනකොට ඔබට ඉදාට ඇඳුම ගැන ගෞරවයක් හට ගන්න පිණිසනේ. බලන්න කොච්චර ලස්සන ජීවිතද කියලා. අන්නේ තරම් වටිනාකම ජීවිතේ ලබා දීලා අප ආධ්‍යාත්මිකව ඉහිරටම දිනුනොතින් අපේ හිසෙන් වැටෙන කෙස් ගහ ධාතු කරඬුවල තියලා දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ සත්‍යයන් වන්දනා මාන කරන තත්ත්වයට එනවා පින්නතුනි. මේ වගේ වටිනාකමක් ලෝකෙ වෙන කිසිම දෙයකින් ලැබෙන්නේ නැහැ. අද බලන්න අපට මේ වටිනාකම ලැබිලා තියෙද කියලා. අද අපි මිය ගියොතින් ගෙදරදී ගෙදර අපව කොච්චර කරා තියාගන්නවද? ඇතැමිට පැය කිහිපයක් තියාගන්නේ ඉක්මනටම කතා කරලා යවන මොචරයකට. අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් මහන්සි වෙලා වියදම් කරලා වැඩ කරලා ගොඩනගාගත්තු දරුවෝ ටික දේපළ ටික S2 පියවෙලා පැය දෙකෙන් තුනෙන් අහිමි වෙනවා නම් පින්නතුනි. වැඩි දියක් තමයි අපේ ගෙදර දරුවෝ ඥාතීන්වත් තමන්ගේ දේහය තමන්ගේ ගෙදර දවසක්වත් තියාගන්න සූදානම් නැහැ පින්නතුනි. එහෙනම් එවැනි දෙයකටද ඔබ මෙච්චර මහන්සි වෙන්නේ? එවැනි අත්තරින අහිමි වෙන දෙයකටද ඔබ මෙච්චරම මහන්සි වෙලා දුක් වෙලා කාලය කැප කරන්නේ කියන එක ගැන ඔබ නැවත නැවතත් හිතනට ඕන. ඒකින් කියන්නේ ඔබේ දරුවන්ගේ ඥාතීන්ගේ දේපළ වල වැඩ කරන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. ඒන්නේ ඔබ කායිකව කරද්දී ඔබ මානසිකව ඊට වඩා ඉහළ තැනක ඔබේ හිත තියාගෙන ඉන්නට ඕන. ඔබේ ලෝකය වෙන්නට ඕන බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරත්නය. ඔබේ ජීවිතය වඩාත්ම සිතන දේවල් පත් වෙනට ඕනේ සතිපට්ඨානය. සමථ විදර්ශනා. ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම ආදී මේ බොජ්ජංග ධර්ම මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම තමයි ඔබේ ජීවිතයේ වැඩිපුර දවසකට මතක් වෙන දේවල් වලට පත් වෙනට ඕන. අන්න එහෙමනම් තමයි ඔබ ඇත්තටම ඔබේ ජීවිතයට වටිනාකමක් ලබා ගන්න වෙන්නේ. ඒ නිසා කිනුත් මේ යථාර්ථය නැවත නැවතත් තමන් හිතන්න. හිතල ජීවිතේට වටිනාම දේ ඉහෙලින්ම රඳව ගන්නට උත්සාහ කරන්න. අන්නේ සඳහයි සම්ප්‍රයෝජනාත්මක සූත්‍රය සම්මාදිට සූත්‍රය. මේ සූත්‍රය දේශනා කළේ සාරිපුත්ත මහේමියන් වහන්සේ. මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ හිටිය ප්‍රධානතම ශ්‍රාවකයන් වහන්සේ. උන්වහන්සේගේ ගුණ ගැන බුදුරජාණන් වහන්සේම වර්ණනා කරලා තියෙනවා. සාරිපුත්ත මහේමියන් වහන්සේ පිරුණ පැවර පස්සේ උන්වහන්සේගේ බස්මාසයේ සතේ තියාගෙන බුදුරජාණන් වහන්සේ මේ තමන්ගේ ශ්‍රාවකය ගැන ලොකු වර්ණනාවක් කළා තියෙනවා. ආත්ම භව 500ක් එක දිගට Brahmachari ජීවිතයක් ගත කරමින් සමස්ත ජීවිතයම දහමට කැප කරපු කෙනෙක්. සාර කාලයක් කල්ප ගානක් මේ සඳහා පාරමිතා පුරපු කෙනෙක්. උන්වහන්සේට මහා ප්‍රඥාවක් තිබුණා. මහා ගුණයක් දරාගෙන හිටියා. ඒ වුණත් උන්වහන්සේ අනිත් ස්වාමින් වහන්සේලා ළඟ ඉතාම අනතිමානීව ඉතාම ගරුසරු ඇතුව කාලය ගත කළ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සේයතාපි භික්ඛවේ ජනෙත්ති ඒවං සාරිපුත්තෝ. හරියට මේ සම්බුද්ධ ශාසන ශ්‍රාවකයන්ට සරුවත් මහින්නන් වහන්සේ කියන්නේ අම්මා කෙනෙක් වගේ. සේයතාපි භික්ඛවේ මොග්ගල්ලානෝ ජාතස්ස ආපාදේත උපන්නා වූ කෙනාට කිරි දෙන කිරියම්ම වගේ තමයි මොගලක් හාමුදුරුවෝ. සාරිපුත්තෝ භික්ඛවේ සෝතාපට්ටි ඵලයේ විනේති. සරුවත් මහින්නන් වහන්සේ ශ්‍රාවකයන් සෝතාපට්ටි ඵලයේ පිහිටනවා. මොග්ගල්ලානෝ භික්ඛවේ උත්තමත්තේ විනේති. මොගලන් මහින්නන් වහන්සේ ඊළඟ අනිත් මාර්ග ඵලවල මෙහෙවන්නේ පිහිටවන්නේ හික්මවන්නේ මොගලන් හාමුදුරුවෝ. සාරිපුත්ත මහින්නන් වහන්සේ පිරිනිවන් පාපෝ අස්ථාවේදී බුදුහමන සඳහන් කරනවා හරියට මහා වෘක්ෂයක මහා අත්තක් ගැළවිලා ගියා වගේ මේ සම්බුද්ධ ශාසනයට හේවන දීපෝ මහා ප්‍රතාපවත් චරිතයක් අද සමුගත්තා කියලා. බුදුරජාණන් වහන්සේට කලින් සරුවත් ආඳුළු පිරිනිවන් පෑවා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේගේ සහෝදර සහෝදරයන් තව 6 දෙනෙක් හිටියා. නංගිල 3 දෙනෙකුයි මාලිල 3 දෙනෙකුයි. ඒ 6 දෙනාමත් පැවිදි කළා. රහතන් වහන්සේලා 7 දෙනෙක් ලෝකෙට බිහි කරපු අම්ම කෙනෙක් තමයි සාරි කියන බ්‍රාහ්මණයා. බුදුරජාණන් වහන්සේගේ මෑණියන් හැරෙනකොට මේ ගෞතම සම්බුද්ධ ශාසනය හිටිය පින්වන්ත මාම්මා. රහතන් වහන්සේලා 7 දෙනෙක් ලෝකෙට බිහි කළා. ඒ විතරක් නෙවෙයි සරුවත් හාමුදුරුවෝ අවසාන කාලේ අම්මා බලන්න ගිහිල්ලා සරුවත් හාමුදුරුවන්ට අවුරුදු 80ක් විතර වෙනවා. එතකන් අම්මා ජීවත් වුණා. අම්මා ජීවත් වෙද්දී තමයි සරුවත් හාමුදුරුවෝ පිරුණ බෑවේ. ඉතින් යාමට ධර්ම වරප්‍රසාදේ ලබා දීලා ඒ මාතෘකාස්ථානයක් කළ තමයි උන්වහන්සේ අවසාන වතාවට මෙද්දක පියාගත්තේ. ඉතින් ඒ උතුම් ස්වාමීන් වහන්සේ සරුවත් මහින්දන් වහන්සේ දේශනා කරපු සූත්‍රය තමයි මේ සම්මාදිට සූත්‍රය. ඉතින් මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ තනු අනුමත කළ සූත්‍රයක් නිසා මේක ශ්‍රාවක වාසිතියක් වගේම බුද්ධ වාසිතියක් බවට පත් වෙනවා. මේකේ ප්‍රධාන වශයෙන් සම්මාදිට්ඨිය නිවැරදි දැක්ම විස්තර කරන්නේ. බුදුරජාණන් වහන්සේ නිතරම සඳහන් කරනවා සම්මාදිට්ඨිය වැදගත් තමයි. සම්මාදිට්ඨි පුරේ යවන්න. අපේ ආධ්‍යාත්මික ගමනේදී සම්මාදිට්ඨිය ඉස්සරහ ගන්නට ඕන. හරියට හෙඩ්ලයිට් එක වගේ. ඒ සම්මාදිට්ඨිය ඉස්සරහ ගියොත් තමයි අපට සැබෑ ලෙසම ධර්මයේ කරුණ අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ. ඥානතෝහං වික්ඛවේ පස්සතෝ ආසවණං කයමදාමේ නොවජානතෝ නොපස්සතෝ කියලා කියනවා. මේ දුකේ හට ගැනීම හා නිරෝධය නම් වූ සම්මාදිට්ඨිය ඇති කෙනාට තමයි ආශ්‍රයංගේ ශේවීම කනවන්නේ කියලා බුදුහාම දේශනා කරනවා. මේ සම්මාදිට්ඨියට සමාන නොයෙක් සමාන වචන තියෙනවා. මේකට චක්කු කියනවා, ඥාන කියනවා, විද්‍යා කියනවා, ප්‍රඥා කියලා කියනවා, ආලෝක කියලා කියනවා, දිට්ඨි සම්පදා කියලා කියනවා, සම්මාදිට්ඨි කියලා කියනවා. මේ වගේ නොයෙක් වචන වලින් සඳහන් වන්නේ මේකම කාරණේ. බොජ්ජංගවලදී ධම්මවිචය සම්බොජ්ජංගය කියලා සඳහන් කරනවා. සම්මාදිට්ඨිය කියන්නේ තමන් ගැනත්, ලෝකය ගැනත්, සසර පැවැත්ම ගැනත් ඉතාම නිවැරදි විදියට දක්නා වූ නුවණ. මෙන්න මේ නුවණ තමයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන වෙලාවේ අවබෝධ කරගත්තේ. ඒක උන්වහන්සේගේ නිර්මාණයක් නෙවෙයි. ඒක ක්‍රියේෂන් එකක් නෙවෙයි. ඒක නිර්මාණයක් නෙවෙයි. ඒක අනාවරණයක්, ඒක ඩිස්කවරි එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණත් නොවුණත් හැමදාම මේ ලෝකයේ යථාර්ථය හැම තියෙනවා. හැබැයි ඒක අවිද්‍යාවෙන් මැසී තියෙන්නේ. අන්නේ අවිද්‍යාවෙන් මැසී තියෙන මේ ලෝක යථාර්ථය සම්මාදිට්ඨිය තමන්ගේම ඥාණයෙන් කිසිදු ගුරුවරයෙක්ගේ උපදේශයක් නොමැතිව අවබෝධ කරගන්නා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම ලෝකෙට මේක දේශනා කරනවා. බුද්ධෝ සෝ භගවා බෝධය ධම්මං දේසේති. සම්බුද්ධත්වයට පත්වෙච්ච මේ උත්තමයන් වහන්සේ ලෝකයාගේ අවබෝධය සඳහා මේක දේශනා කරනවා. අන්නේ දේශනාව අහපු පමණට අපි සසර දිනු කළා වූ ප්‍රඥාව අනුව අපේ මේක දිනු කරගන්න අවස්ථාව තියෙනවා. බුදුරජාණන් වහන්සේට යම්කිසි කෙනෙක් මුණ ගැහුණ අවස්ථාවේදී උන්වහන්සේ පුද්ගලයාගේ ඍජුවම බලන්නේ මොකද්ද? යාගේ ප්‍රඥාව බලන්නේ, ඉන්ද්‍රිය ධර්ම බලන්නේ. එයා ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්ම සසරේදී කොච්චර දිනු කරපු කෙනෙක්ද? එයාට විශේෂයෙන්ම ප්‍රඥා ඉන්ද්‍රිය සම්මා දිට්ඨිය සසරේදී කොච්චර දිනු කරපු කෙනෙක්ද කියලා තමයි බලන්නේ. අන්න ඒ නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ අභියසදී උන්වහන්සේ මුණගැහිච්ච මොහොතේදී උන්වහන්සේගේ වඩාත්ම අවධානයට යොමු වෙන කැමැතිනම් අපි රූපයෙන් ලස්සන වුණාට විතරක් නෑ, ධනවත් වුණාට විතරක් නෑ, හොඳ වටින බඩමුට්ටු පාවිච්චි කරාට විතරක් බුදුහාමරගේ අවධානය එන්නේ නෑ. මේර පළඳනාවක් පළඳනේ ආවයි කියලා වැඩි අවධානයක් ලැබෙන්නේ නෑ බුද්ධ ශාසනයක. එතකොට පින්නතුනේ වැඩි අවධානයක් යොමු වෙන කාටද? ප්‍රඥාව දිනු කරපු කෙනාට. අන්න ඒ ප්‍රඥාව දිනු කරන්න හේතු වන කාරණා තමයි අද අප මේ සාකච්ඡා කරන්නේ. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව දේශනා කළේ මේකයි. උන්වහන්සේ සඳහන් කරනවා පොබ්බේ අනනොසුචස ධම්මේසු චක්ඛුමුදපාදී ඥානමුදපාදී පඤ්ඤාමුදපාදී විද්‍යාමුදපාදී ආරෝහමුදපාදී කියලා. මහණෙනි මට පෙර නොසුරු ධම්මසක් පහළ වුණා. ඥානයක් පහළ වුණා. විද්‍යාවක් පහළ වුණා. ආලෝකයක් පහළ වුණා. ඥානයක් පහළ වුණා කියලා. අන්නේ ඒ දේ තමයි අපි මේ සම්මාදිටිය හදාගන්නේ. මාචාකාරීසේක සූත්‍රය මේ සම්මාදිටිය ගැන හුඟක් කරුණු පැහැදිලි කරන සූත්‍රයක්. අනේ සූත්‍රයේ විශේෂයෙන්ම දක්වන සම්මාදිටියේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා. ඒ දෙභාගතුන් වහන්සේ දේශනා කරනවා සම්මාදිටියෙන් පහන් දෙක වේදයන් අදාමේ. මානෙන මම සම්මාදිටිය කොටස් දෙකක් වශයෙන් දේශනා කරනවා. අත්තිවික්කවේ සම්මාදිට්ඨි අරියා අත්තිවික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේ පස්සා එක සම්මාදිට්ඨියක් තියෙනවා සංසරවෝ පුණ්‍ය විපාකකින් දෙන උපරි සංකත් ලබා දෙන සම්මාදිට්ඨියක් තියෙනවා ඒ කියන්නේ කම්මසකට සම්මාදිට්ඨිය කුසල අකුසල කර්ම ගැන විශ්වාසයෙන් අකුසලෙන් මිදලා හැකිතා දාන ශීලාදී පින්දාම් සිදු කිරීම. ඊළඟ සඳහන් කරනවා අතිවික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා කියලා. එක සම්මාදිට්ඨියක් තියෙනවා ආර්යෝ අනස්රවෝ ලෝකෝත්තරෝ ආර්යසංග මාර්ගයට අංගයක් වෙච්ච සම්මාදිට්ඨියක් තියෙනවා. අන්නේ සම්මාදිට්ඨිය තමයි පිළිතුනේ මේ සූත්‍රයෙන් විස්තර කරන්නේ. මෙන්න මේ සම්මාදිට්ඨිය වෙන කලින් අපට අර කම්මසකත සම්මාදිට්ඨිය ඇති කරගෙන අපේ ජීවිතයේ පින කුසලය නැත්තම් ලෞකික කුසලය අප ඉහළින්ම ශක්තිමත් කරගෙන තියෙනට ඕන. ඒ වගේම ඒ කුසලය නිසාම අපි ඒ ලෞකික කුසලය පින නිසාම අපි ජීවිතයේ කොයි මොහොතක මිය ගියත් දුගතිගාමී නොවන විදියට ස්ථාවරව මානසිකව සෝදානගලා ඉන්නට ඕන. මේ ජීවිතයේ මේ මොහොතේ සම්පත්තික අත්හැරනත් එක්කම මේට වඩා ඉහළ තැනක සිත පිහිටන විදියට හිත හොඳට අපි දිනු කරගෙන තියෙනට ඕන. කොහොමද ඒක බලගන්නේ අපි? අපට දවසට වැඩිපුර මොනවද සිහිපත් වෙන්නේ කියන කාරණේ තමන් බලන්න. මෙතෙන්ද කියන්නේ එහෙම අවශ්‍ය නැහැ. ඔබ හිතලා බලන්න ඔබට දවසට වැඩිපුර මතක් වෙන්නේ දාන යන දේවල්ද? මේ ජීවිතයේ ඇස් දෙක පියවෙනකොට අත්හරින දේවල්ද දවසට වැඩිපුර හිතන්නේ? නැත්නම් ඇස් දෙක පියවුණාට පස්සේ තමන්ට ගෙනියන්න පුළුවන් දේවල්ද වැඩිපුර දවසට හිතන්නේ? ඔන්න තමන්ගේම සුගතිය ගැන කවුරුත් හිතාගෙන පුළුවන්. වැඩිපුර කටයුතු කරන්නේ මොකද්ද කියන එක නෙමෙයි පිනතුනේ. කෙනෙක් දවසට පැය 8ක් 10ක් 12ක් වැඩ කරන්න පුළුවන්. කායික වැඩ කිරීම නෙමෙයි කියන්නේ. ඔබ දවසට වැඩිපුර හිතන්නේ කොච්චර කුසල් සිදුවන දේවල්ද? තමන් දීපු දානයක් ගැන, මව්පිය උපස්ථානයක් ගැන, ඔබ රකින පංචශීලය, බුදුරජාණන් වහන්සේගේ ගුණ, ධර්මයේ ගුණ, සංඝරත්නයේ ගුණ, ඔබ රකින සීලයේ ආනිසංස, දෙවියන්ගේ ගුණ පිළිබඳව තියෙන දේවතානුස්සතිය, සා විශේෂයෙන්ම සීල සත්‍යෝ සුවපත්ත්වා කියන මෛත්‍රී සිටිවිල්ල. මෙන්න මේ ටික තමන් දිනකට වැඩිපුර වාරයක් සිහි කරන කෙනෙක් වෙන්නට ඕන. අන්නේ ටික තමන් වැඩිපුර සිහි කරනවා නම් තමන්ගේ ජීවිතේ එන්න එන්නම සතුට දිනු වෙනවා. කොච්චර සතුට දිනු වෙනවද? තමන් වයසට යනකොට සතුට අඩු වෙන්නේ නැහැ. එන්න එන්නම සතුට දිනු වෙනවා. තමන්ගේ දරුවෝ ටික ළඟ ඉන්න කාලෙ විතරක් නෙවෙයි, දරුවාගේ නිදහස් වෙලා තමන් තනියම ඉන්න කාලෙත්, තමන්ගේ ළඟම හිටපු අය මිය ගියපු කාලයේදීත් ඔබේ සතුට අඩු වෙන්නේ නැහැ. එන්න එන්නම දිනපතා සතුට වැඩි වෙනවා. ඔබේ ශරීරයේ නිරෝගීව ලස්සනට දින කාලෙ විතරක් නෙවෙයි, ශරීරයේ ටිකෙන් ටික දුර්වල වෙලා මහලු වෙලා ලෙඩ වෙන කාලයේදීත් ඒ සතුට අඩු වෙන්නේ නැහැ. එන්න එන්නම සතුට වැඩි වෙනවා. වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා ගිහින් කොච්චර වැඩි වෙනවද? ඒ සතුට ඉහිලටම වැඩි වෙන කවද්ද? ඔබ මරණයට පත් වෙන දවසේ පිනතුනි. ඒක හොඳට මතක තියාගන්න. සැබෑ ශ්‍රාවකයෙක්ගේ ජීවිතේ ඉහළින්ම සතුටෙන් ගත කරන දවස තමයි තමන් මිය යන දවස. ඔබ මිය යන දවස ඔබේ ගෙදර මලගයක් වුණොත් ඔබ ඇත්තටම දහමේ නිසි ප්‍රයෝජන ලබාගෙන නැහැ. ඔබ මිය යන දවස ඔබේ ගෙදර මගුල් ගෙදරක් වෙන්නවා. මගුල් ගෙදරක් වගේ සමරන්න පුළුවන් වෙන්නට ඕන. යැයි එහෙම කිව්වේ? ඔබ මෙතන ඇස් දෙක පියා ගන්නවත් එක්කම ඔබේ ඇස් දෙක ඇරිලා තියෙනට ඕන මීට වඩා ඉහළ තැනක, ඉහළ සුගතියක. මනුස්ස ලෝකේ නම් මීට වඩා පහසුකම් තියෙන මව්කුසක, නැත්නම් දිව්‍ය ලෝකයක බ්‍රහ්ම ලෝකයක වගේ මීට වඩා ඉහළින් පහසුකම් තියෙන මීටත් වඩා ඉහළින් දහම පුහුණු කරන්න පුළුවන් තැනක ඔබේ උපත සිදුවෙලා තියෙනට ඕන. අන්න ඒක තමයි අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඔබ වෙනුවෙන් යම්කිසි කෙනෙක් පාංශුකල පින්කම කරනකොට, ඔබ වෙනුවෙන් කිසියම් කෙනෙක් හත් දවසේ දාන දෙනකොට ඔබේ මොහොතේ සුගතිගාමී තැනක ඉපදෙලා ඉන්නට ඕන. එහෙම නැතුව ඔබේ දරුවෝ කොච්චර ඉහළට ගෙනගෙන තිබුණත්, ඔබේ දරුවෝ කොච්චර ඉහළ තනතුරු වල හිටියත්, ඔබ කොච්චර සල්ලි ඉතුරු කළ මියගියත් ඔබ සාර්ථක නැහැ. ඔබේ මරණයට හාමුදුරු සිය නමක් ඇවිල්ලා ඒ සිය නම ඔබේ ගුණ කතන කිව්වත් වැඩක් නැහැ. ඔබේ පාසුගුළු සිද්ධ නොවුණත්, ඔබේ ශාරීරිය සතෙක් විසින් අනුභව කළත් ඔබට ගැටලුවක් නැහැ. ඔබේ දාට සුගති ඉපදින් ඉන්නවා. ඒක ඊටහාම පැහැදිලිව ධර්මයේ සඳහන් වෙනවා. මිය ගියාට පස්සේ ශාරීරිය සතෙක් කෑමක් කමක් නැහැ. අපේ විඥානය ඉහළ තැනක පිහිටලා තියන්න ඕන කියලා. අන්නේ දැක්මට ආවට පස්සේ අහවල් හාමුදුරු පාසුවලට එන්න ඕන, අච්චර හාමුදුරු ප්‍රමාණයක් මගේ පාසුවලට එන්න ඕන, මෙච්චර ප්‍රමාණයක් හන් දවසේ දාන්න එන්න ඕන කියලා. ඒ මොනවාක්වත් බලාපොරොත්තු යට නැහැ. ඊට වඩා ඉහළ තැනක තමන් ඉද දිනු කරගෙන තියෙන. මෙන්න මේක තමයි අර සාසවා පුණ්‍ය භාගියා උපදිවේපත්තා කියන කම්මස්සකතා සම්මාදිකියත් එක්ක තමන්ට ලැබෙන ප්‍රතිලාභය. මෙන්න මේක පිරුතුනේ හැකි තාක් ඉක්මනින් මේ මානසිකත්වය ඇති කරගන්න. තමන් කරපු කුසල ගැන නිතර නිතරම හිතන්න. ඔබ දීපු දානේ ඡාගානුස්සති බහනක් වෙනට ඕන. ඔබ රැකින පංචශීලය සීලානුස්සති බහනක් වෙනට ඕන. ඔබ දෙන සම්බුද්ධ පූජාව බුද්ධානුස්සති බහනක් වෙනට ඕන. ඔබ ශ්‍රවණය කරන ධර්මය ධම්මානුස්සති බහනක් වෙනට ඕන. ඔබ දානේ පූජා කරන ස්වාමීන් වහන්සේලාගේ ගුණය සංඝානුස්සති බහනක් වෙනට ඕන. ඔබ දෙවියන්ට පින් අනුමෝදන් කිරීම දේවතානුස්සති බහනක් මට්ටමට යන්නට ඕන. ඒ වගේම නිතරම මෛත්‍රියෙන් තමන්ගේ හදවත පුරවගෙන මේ ලෝකයේ සියලුම සත්‍යයන් තමන්ගේ දරුවන් වගේ බලන්න පුළුවන් මානසිකත්වයක් ඇති කර ගන්නට ඕන. මෙන්න මේක තමයි සම්මා දිට්ඨියේ මුල් පියවරින් ලැබෙන රැකවරණය. ඔබ තමන් විතරක් මේක ලබා ගන්න විතරක් නෙවෙයි. ඔබේ ළඟම ඥාතියෙක් මිය ගිහිල්ලා ඔබට ලොකු දුකක් ඇති වෙනවා කියලා හිතනවා නම්, අඩු මාසෙන් ඔබේ ළඟම ඥාතීන් 5 දෙනෙකුට හරි මෙන්න මේ අවස්ථාව ලබා දෙන විදියට ඔබ ඒ අය පිනට දහමට යොමු කරන්න. ඔබේ කුසෙන් බිහි වෙච්ච, ඔබේ ලෙයින් බිහි වෙච්ච දරුවේ අපාගත වුණොතින් පින්නතනි, ඔබ කොච්චර ඒ දරුවට උගන්ලා තිබුණත්, පැටි ආරන් දීලා තිබුණත්, ලොකු ගියක් ආරන් දීලා තිබුණත් වැඩක් තියනවද? නෑ නේ නේ. අන්නේ දරුවා සුගතිගාමි වෙන්න පුළුවන් විදියට පුළුවන් තරම් මාර්ගය කියලා දෙන්න. ඒක මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන විතරක් නෙමෙයි, මේ ජීවිත කාලෙම යා එන්න එන්නම සතුටෙන් ජීවත් වෙන්න. අන්නේ ස්ථාවරයත් කරගන්න ගමන් දැන් අපි කතා කරන දේ මේ ලෞකික කුසලයේ දිනු කරන්න හේතු වෙන කාරණා නෙවෙයි. මෙතෙන් පටන් සාකච්ඡා කරන සීලම කාරණා ලෝකෝත්තර කුසලයට සම්බන්ධ දුකේ හට ගැනීම හා නිරෝධය, අවිද්‍යා ප්‍රහාණය කළා විද්‍යාව සාක්ෂාත් කර ගැනීම සඳහා ඉලක්ක කළ තින කාරණා ටික තමයි පෙරින්න කියන්නේ. මේ සම්මාදීති සූත්‍රයෙන් කරුණු 16ක් ගැන කියනවා. මේ කරුණු 16න් කිසියම් කාරණයක් යම් කිසි කෙනෙක් හොඳට අවබෝධ කරගත්තා නම් අන්නේ අවබෝධ කර ගැනීම හේතුන් යා සම්මාදීතියටපත් වෙනවා. තමන්ගේ දැක්ම ඍජු කර ගන්නවා. මේ ධර්මයේහි නොවෙනස් වන ප්‍රසාදයටපත් වෙනවා. ඔහු මේ සද්ධර්මයට බැසගත්තා කියලා සඳහන් කරනවා. සූත්‍රයේ කරුණු 16ක් සඳහන් වෙනවා. ඒ 16න් 12ක්ම සඳහන් වන්නේ පටිච්චසමුප්පාදයේ අංග 12. අවිද්‍යා සංඛාර විඥාන ආදී ජරා මරණ වෙනකන් තියෙන කරුණු 12 තමයි විශේෂයෙන් විස්තර වෙන්නේ. ඊට අමතරව කුසල අකුසල කර්ම ගැන, ආහාරය ගැන, දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ගැන, ආශ්‍රව ගැන 12යි 4යි 16යි. මෙන්න මේ 16 තමයි මේ සම්මාදිට සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. මුල්ම කාරණය තමයි යම්කිසි කෙනෙක් අකුසලයේ දන්නවනම් අකුසල මූලයේ දන්නවනම් කුසලයේ දන්නවනම් කුසල මූලයේ දන්නවනම් අන්න ඒ කෙනා සම්මා දිටියට පත් වුණු කෙනෙක් කියලා සඳහන් කරනවා. දැන් අපිට තියෙන කාලය අනුව අපි ඉස්සෙල්ලාම සරලව විස්තර කරනවා. ඊට පස්සේ තව ටිකක් මධ්‍යම ප්‍රමාණය විස්තර කරනවා. අන්තිම වෙද්දී වැදගත්ම කාරණා ගැඹුරින් විස්තර කරනවා. එනිසා සමහර කාරණා රිපීට් වෙන්න පුළුවන්. ඒක ඔබේ අවබෝධය සඳහාමයි ඒක හිතරමයි කරන්නේ. ඒතර පළවෙනි කාරණේ තමයි කුසල අකුසල තේරුම් ගත්තොත් පමණට සමාධියටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි හෝ ධර්මයේ නොවෙනස් වන ප්‍රසාදයටපත් වෙනවා. මේ සද්ධර්මයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඔබ බැස ගන්නවා. දෙවෙනි කාරණේ තමයි යම් කිසි කෙනෙක් ආහාරය ගැන දන්නවනම් ආහාරයේ හට ගැනීම දන්නවනම් ආහාරයේ නැතිවීම දන්නවනම් ආහාරය නැති කරන ක්‍රමය දන්නවනම් අන්න ඒකිනුත් ඒ තැනැත්තා සම්මාදිරයටපත් වෙනවා කියලා. ඊළඟ තුන්වෙනි කාරණේ තමයි යම් කිසි කෙනෙක් දුක් ආදී චතුරාර්ය සත්‍ය දන්නවනම් දුකේ හට ගැනීම දන්නවනම් දුකේ නිරුද්ධ වීම දන්නවනම් ඒ නිරෝධ කරන මාර්ගය දන්නවනම් අන්න ඒකිනුත් ඒ තැනැත්තා සම්මාදිරයටපත් වෙනවා. ඒ තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණේ තමයි යම් කිසි කෙනෙක් ජරා මරණ දන්නවනම් මහලු වීම මරණය කියන මෙන්න මේ කාරණේ ඔබ මනවින් අවබෝධ කරගත්තනම් ඒ ජරා මරණ වලට හේතුව මොකද කියලා දන්නවනම් අන්නේ හේතුව නිරෝධ කරන ආකාරය දන්නවනම් ඊට මාර්ගය දන්නවනම් අන්න ඒ කිනෝකේ තැනත්තා සම්මාදීරයට පත් වුණා කියලා සඳහන් කරනවා. පළවෙනි කාරණය අකුසලයක් කුසලයක් දැන ගැනීම. දෙවෙනි කාරණය ආහාරය දැන ගැනීම. තුන්වෙනි කාරණය චතුරාර්ය සත්‍ය දැන ගැනීම. හතරවෙනි කාරණය ජරා මරණ තේරුම් ගැනීම. ඊළඟට ඒ ජරා මරණ වලට හේතුව වෙච්ච ජාතිය නැත්නම් ඉපදීම තේරුම් ගැනීම. ඉපදෙනවා කියන්නේ මොකද්ද? ඒ ස්වභාවය මොකද්ද? කොයි තැන්වලද ඉපදෙන්නේ? මෙන්න මේක තේරුම් ගැනීම සහ මේ ඉපදීමට හේතුව මොකද්ද? ඒ හේතුව නැති කිරීම කොහොමද? ඒක නැති කරන මාර්ගය නම් ආරස්නගික මාර්ගයේ ස්වභාවය මොකද්ද කියලා දැනගන්නවා නම් අන්න ඒකිනුත් ඔහු සම්මාදීටපත් වෙනවා. ඒක කියවෙන කාරණේද? ඒක පස්වෙනි කාරණේ. ඊළඟ හයවෙනි කාරණය ඒ ජාතියට හේතු වෙච්ච ඒ ඉපදීමට හේතු වෙච්ච භවය කියන කාරණේ. භවය නිසා ඉපදුනේ භවපච්චා ජාති. අන්නේ භවයේ කිසියම් කෙනෙක් තේරුම් ගන්නව නම් කාම භව, රූප භව, අරූප භව කියලා සත්‍යයන් ඉපදෙන කර්මානුකෝ සකස්සන ස්ථාන තුනක් ගැන ප්‍රධාන වශයෙන් දක්වනවා. කාම ලෝකීය ඉපදෙනවා, රූපාචර ලෝකීය ඉපදෙනවා, අරූපාචර ලෝකීය ඉපදෙනවා. මෙන්න මේ භවය ගැන යම් කිසි කෙනෙක් දන්නව නම් ඒ භවයට හේතුව දන්නව නම් ඒ භවයේ නිරෝධ කිරීම දන්නව නම් ඒ නිරෝධ කරන මාර්ගය දන්නව නම් මෙන්න මේකිනුත් යම් කිසි කෙනෙක් සම්මාදීට පත් වෙනවා කියලා සඳහන් කළා. මේ කියවෙන කාරණේද? හයවෙනි කාරණේ. ඊළඟ හත්වෙනි කාරණේ තමයි භවයට හේතුනේ මොකද්ද? උපාදාන. උපාදාන පත්‍යා භවෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. අන්නේ උපාදාන යම දැඩිව තමාවිත ලංකර ගැනීමේ ස්වභාවය. ඒක අත්වාද උපාදාන වෙන්න පුළුවන්. ඒක අවිද්‍යාව උපාදාන වෙන්න පුළුවන්. ඒක කාම උපාදාන වෙන්න පුළුවන්. ඒක දිට්ඨි උපාදාන වෙන්න පුළුවන්. මෙන්න මේ කිසියම් ආකාරයකින් යමක් දෘෂ්ටිමය වශයෙන්, කාමයේ වශයෙන්, ආත්මයේ වශයෙන් යමක් තමාවිත ලංකර ගන්න දැඩි උත්සාහයක් තියෙනවා නම් අන්න ඒකේ ස්වභාවය මොකද්ද? ඒක හටගන්නේ කොහොමද? ඒක නිරෝධය කොහොමද? ඒක නිරෝධ කරන මාර්ගය මොකද්ද කියලා දැනගන්නවා නම් අන්න ඒකෙනුත් සම්මාදීට පත් වෙනා කියලා සඳහන් කරනවා. උපාදාන කියවෙන කාරණේද? ඔව් ඒක හත්වෙනි කාරණේ. උපාදානයේ හේතුනේ මොකද්ද? ඔව් උපාදානයේ හේතුනේ තණ්හා. අනේ ඇස කන නාස ආදී ඉන්ද්‍රිය වලින් ගන්න අරමු වල තිබෙන ආසාව. නැත්තම් රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා ආදී රූප ශබ්ද ආදී මෙන්න මේ අරමුණු හයක තියෙන ආසාව. ජටි බැඳීම. මෙන්න මේ තෘෂ්ණාව තමයි අර උපාදානට හේතුනේ. යම්කිසි කෙනෙක් මෙන්න මේ තෘෂ්ණාව තේරුම් ගන්නවා නම්, ඒ තෘෂ්ණාව හටගන්නේ කොහොමද කියලා දන්නවා නම්, ඒක නැති වෙන්නේ කොහොමද කියලා දන්නවා නම්, ඒක නැති වෙන මාර්ගය කොහොමද කියලා දන්නවා නම්, අන්න ඒකිනොත් යම්කිසි කෙනෙක් සම්මා දිට්ඨියට පත් වෙනවා කියලා දේශනා කළා. තෘෂ්ණාව කියවෙන කාරණේද? අටවෙනි කාරණය. තෘෂ්ණාවට හේතුනේ මොකද්ද? තෘෂ්ණාවට හේතුනේ වේදනා කියන කාරණේ. වේදනා පස්චා තණ්හා, වේදනා නිරෝධෝ තණ්හා නිරෝධෝ. වේදනාව කියන්නේ චක්කු සංපස්සජා වේදනා, රූප සංපස්සජා වේදනා ආදී මෙන්න මේ වේදනාව කඩගත්තට පස්සේ ඇත්තටම අර මුල් අවස්ථාවේ වේදනාව නෙවෙයි, ඒ වේදනාව නිරුද්ධ වුණාට පස්සේ අන්නේ වේදනාව නිරුද්ධ වෙච්ච බව නොදැන ගන්න අවිද්‍යාව සාධකව ගන්නා වූ වේදනාවයි මෙතන මේ සඳහන් කරන්නේ. මෙන්න මේ කාරණාවෙන් දැන මේ වේදනාව කියන නවවෙනි කාරණය. නවවෙනි කාරණය මෙතන ඉඳන් හොඳට මතක තියාගන්න. මේ වේදනා ස්පර්ශ සලආයතන නාම රූප විඥාන මෙන්න මේ කරුණු පහ ඉතාම වැදගත් කරුණු පහ. මොනවද? වේදනා, ස්පර්ශ, සලආයතන, නාම රූප, විඥාන. මෙන්න මේ නම් වලින් සඳහන් වෙන කරුණු චතුරාර්ය සත්‍යයේ ස්ථාන කිහිපයක මේ නම් වලින්ම නියෝජනය වෙනවා. නම සමාන වුණාට ඒකින් කරන කාර්යය, ඒ ස්වභාවය කුසල අකුසල මට්ටම වෙනස්. මෙන්න මේ කාරණාම විපාක මට්ටමේ දුක්ඛ සත්‍ය විදිහට තියෙනවා. ඒක දුක්ඛ සත්‍ය විදිහට තියෙනකොට ඒක දුරු කරන්න කියලා නැහැ. ඒක පරිඤ්ඤය කියලා කියලා තියෙනවා. දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයන්. නැත්තම් අභිඤ්ඤය කියලා තියෙනවා. ඒ දුක්ඛ සත්‍ය නියෝජනය කරන මේ වචන පහ දුරු කරන්න කියලා නැහැ. එතන කියලා තියෙන්නේ පිරිසෙන් දැනගන්න කියලා. ඊළඟ දුක්ඛ සමුදය සත්‍යෙත් මේ කරුණ පහ අපිට මුණ ගැහෙනවා. දුකට හේතු වෙන්නේ. අන්න ඒ දුක්ඛ සමුදය සත්‍ය යන කරුණ තමයි මෙන්න මේ 16 කරුණ පහ කිදෙර මේ තියෙන්නේ. නැත්නම් අර කඩේ සම්පාදේ අවිද්‍යාවච්ඡ සංඛාරා කියන සර්වකල්ල කියන පාතම මෙතන මේ තියෙන්නේ. අන්න ඒ පාතම දුරු කරන්න කියලා දීලා. ඇයි හේතුව? අන්න ඒ කාරණා අවිද්‍යාවත් එක්ක යන්නේ. අර මුල් විපාක මට්ටමේ මේ මානසික ස්වභාවය නිරුද්ධ වෙච්ච තැනක ඒක නිරුද්ධ වෙච්ච බව දන්නේ නැති නිසා තමා ඒ ස්පර්ශ සමුදය පැත්තේ ඉඳගෙන අවිද්‍යාව සාගතෝ ඉන්න වෙලාවේ නිර්මාණය වෙන කායික සහ මානසික ස්වභාවයන් පහක් තමයි මේ තියෙන්නේ. ඒක දුක්ඛ සමුදය සත්‍ය, සම්දේ සත්‍යං සම්දේ සත්‍යං ඒක පහතබ කියලා තියෙනවා. ඒක ප්‍රහීණ කරන දෙයක්. ඒ වගේම මේ කාරණා පහම අපට කිසියම් ප්‍රමාණයකින් දුක්ඛ නිරෝධ සත්‍ය තුලත් නියෝජනය වෙනවා. විඥාන ආදී නියෝජනය වෙනවා, සංඥාදිය තියෙනවා. එතකොට එතන නිරෝධ සත්‍ය විදිහට තියෙන එතන සාක්ෂාත් කරන් තියෙන්නේ එතන තියෙන සංඥාව දුරු කරන්න කියලා නැහැ. එතන තියෙන ප්‍රඥාවත් එක්ක යන විඥානය දුරු කරන්න කියලා නැහැ. ඒ දුක නිරෝධ සත්‍ය නියෝජනය කරන අවස්ථාව. ඊළඟ මේ පහම කොටයි දැක ගන්න පුළුවන් අවස්ථාවක් එනවා. ඒ තමයි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර සත්‍ය විදියට මාර්ග සත්‍යයේදී ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන කොට මෙන්න මේ කාරණා පහ මොනවද? ඒ තමයි වේදනා, ස්පර්ශ, සලආයතන, නාම රූප, විඤ්ඤාණ. ඒවත් එකම තමයි සංඥාත් යන්නේ. එතන සංඥා වෙනකොට වඩනවන සංඥාවක් තියෙන්නේ. දස සංඥා. අනිත්‍ය සංඥා, අනත්ත සංඥා, අසුභ සංඥා, පහන සංඥා, මේ කුසල සංඥා. ඒව දුරු කරන්න කියලා නැහැ. ඒව ප්‍රහින කරන්න කියලා නැහැ. ඒවා මාර්ග සත්‍ය නියෝජනය කරන අවස්ථාව. මාර්ග සත්‍යයේදී මේ දේවල් ආවොතින් ඒව වඩන්නේ තියෙන්නේ. දැන් මෙතන විඥානය ප්‍රහින කරන්න කියලා තියෙන්නේ. මේ විඥානය. මේ කවිද්‍යාවත් එක් යන විඥානය. චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන ආදී මේ කරුණු 16 සඳහන් වෙන විඥානය දුක්ඛ සමුදය සත්‍යයයි කියන විඥානෙ හැතියන්නේ. හැබැයි මේ විඥානයම පවස්තර විදම් වික්‍රේ චිත්තං ජීව මට්ටමට ප්‍රතිසන්න මට්ටමේ විඥානයක් තියෙනවා. ඒ විඥානේ ලෝභාදී මිශ්‍ර වෙලා නැහැ. ඒක කෙලස් තියුණක් අනුසය වශයෙන් තියෙන්නේ. ඒ විඥානේ දුරු කරන්න කියලා නැහැ. ඒ උපතක් සිදුන අවස්ථාව. ඒ විඥානේ විපාක මට්ටමේදී යමක් බලන වෙලාවේදී චක්කු විඥාන ආදී මේ පහළ වීම ඒකත් අකුසලයක් නෙවෙයි. ඒ පංච විඥානේ අකුසල නෙවෙයි. ඒ උපේක්ෂා සාගතයි. ඒව දුරු කරන්න කියලා නැහැ. ඒව පිළිසින් දැනගන්න කියලා තියෙනවා. ඒ වගේම මේ විඥාන ආදී මේ කරුණු පහ විඥාන නාම රූප සලායතන පස් වේදනා කියන මේ පහම මාර්ග සත්‍යයේ ආරස්නගික මාර්ගයේ වඩන වෙලාවෙදි තියෙනවා. එතන තියෙන ප්‍රඥාවත් එක්ක. දැන් මෙතන යන අවිද්‍යාවත් එක්ක. අවිද්‍යාවත් එක්ක කියන්නේ දුක් සමුදය සත්‍ය. ප්‍රඥාවත් එක්ක කියන්නේ මාර්ග සත්‍ය. නැත්නම් නිරෝධ සත්‍ය. අන්නේ කරුණ රැක ගන්න ඕන දිනු කර ගන්නට ඕන. ඒ නිසා කියන්නේ චිත්තං පඤ්ඤංච භාවයන්. සිතත් ප්‍රඥාවත් දිනු කරන්න කියලා තියෙන්නේ. ඒ චිත්තං පඤ්ඤංච භාවයන් කියලා දිනු කරන්න කියලා තියෙන්නේ මාර්ග සත්‍යයේ තියෙන විඥාණය නැත්නම් සිත කියන කාරණය. අනේ නිසා මේ කරුණ පහ අපි හොඳට තේරුම් ගන්නට ඕන. මේ කරුණ පහ මේ සඳහන් කරන්නේ මේ පරිසම්පාද අංග විදියට යන්න චතුරාර්ය සත්‍යෙන් දුක්ඛ සමුදය සත්‍ය නියෝජනය කරන කාරණා කියන එක අපි හොඳට දැනගන්නට ඕන. එතකොට අපි දැන් මේ කතා කරන්නේ නවවෙනි කාරණේ වේදනාව. වේදනාව කියන්නේ කිවස්ථා ගන්නක් තියෙනවා. චක්කු සම්පස්සජා වේදනා කියලා ඇහැට රූපයක් පතිත නවස්ථාවේදී ඇස රූපය ඊළඟට චක්කු විඥානය චක්කු සම්පස්සය රූප සංඥාව රූප සංචේතන මෙන්න මේ කරුණු ටික විපාක මට්ටමේ අවස්ථා. ඒව කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක විපාක මට්ටමේ ස්වභාවයක්. ඒ වේදනාව දුකට හේතුවක් නෙවෙයි. ඒ වේදනාව හටගෙන එතනම නිරුද්ධ වෙනවා. හැබැයි නිරුද්ධුණාට පස්සේ නිරුද්ධ වෙච්ච බව නොදැන මිනිසා ස්පර්ශ සමුදයන් තියදගෙන අපි වේදනාව තාම තැති දෙයක් ඇටිට ගන්නවා. කවුරු හරි අපිට බැනලා තියෙනවා නම් අපි ඒක මතක් කරනකොටම ආයේ දුක් වේදනා ටික ආයෙම ගන්නවා. අපි දන්නේ නැහැ එයා එක බැන ඉවරයි කියලා. බැනපු වෙනාට කැමිට මතකවත් නැහැ. ਉਹ එකපාරට අපිට බැන්නේ. අපි අවිද්‍යාව නිසා අපි නැවත නැවතත් ඕකෙන් බැනුමා. එයා දන්නේ නැහැ කැමිට යාම වෙලා කැමිට ජීවිත උතර නැති වෙනත් පුළුවන්. එයා දන්නේ මේ නැවේ නිදි ගන්න විදිහ කොහෙද? ශ්‍රී ලංකාවෙන් හොඳටම. නමුත් අපි ඒක හිතන හැම මොහොතෙම අපි ආවදි කරලා යකින් ආයි බැනුමා. මෙන්න මේක වෙන්නේ අවිද්‍යාව නිසා. අන්නේ වේදනාව තමයි. අන්නේ වේදනාව දැනගන්නත් ඕන. ඒ වේදනාව හටගත්තේ කොහොමද කියන එකත් දැනගන්නට ඕන. ඒ වේදනාවේ Nirodhaය දැනගන්නට ඕන. ඒ වේදනාව Nirodha කරන මාර්ගය. ඒ අර අවිද්‍යාව සාධකවත් වේදනාව Nirodha කරන මාර්ගය තමයි ආරසිනික මාර්ගය. ඒ වේදනාවට හේතුණු කාරණේ තමයි ස්පර්ශය. අවිද්‍යාව සහගතව හටගත්තු ස්පර්ශය. අර මුලින් විපාක මට්ටමේ ස්පර්ශය නෙවෙයි. විපාක මට්ටමේ ස්පර්ශය නැති කරන්න කියලා නෑ බුදුදහමේ. ඇහැට රූපයක් නොබලින්න කියලා නෑ. ඇහැට රූපයක් නොබලින්න කියලා කියන්නේ අර දුක් සත්‍ය විපාක මට්ටමේ තැනීම නවත්තන්න කියලා කියලාද? බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙමයි හිටියා. බුදුරජාණන් වහන්සේ ළඟට තෙමලි කිව්වා අපි ඉන්ද්‍රිය සංවරය දේශනා කරන්නේ ඇහෙන් රූප නොදක ඉන්න කනෙන් ශබ්ද නොහින්න කියලා. බුදුහාමරව එහෙමනම් උපතින්ම අන්දය බිහිරයය එහෙනම් බාහිරේන්ද්‍රයේ පුද්ගලයන් නේද මොණිවරු නේද කියලා ඇහුවා. එහෙම මොණිවරු වෙන්න බෑ කියලා. ඇසෙන් රූප නොදක ඉඳීම කනෙන් ශබ්ද නොහින්නීම නෙවෙයි බුදුදහමේ කියන්නේ. ඒ ශබ්ද ඇහෙන රූප පෙනෙන මුල් අවස්ථාව විපාක මට්ටමේ එකක් ඇතමිට එක කුසල විපාකයක්. ඒක නෙමෙයි ගැටලුව. ඒක හටගෙන නිරුද්ධුණාට පස්සේ ඒක ඊටාම වේගෙන් හටගෙන නිරුද්ධ වෙනවා හේතු වැඩි කල්ලි. ඒක නිරුද්ධුණාට පස්සේ අපි අවිද්‍යාව නිසා නැති වෙච්ච බව දන්නේ නැති නිසා එහි ස්පර්ශ සමුදියත් දෙගෙන දුක් විඳිනවා. අනේකයි දුක. අනේකයි දුකට හේතුව. අනේකයි දුරු කරන්න කියලා තියෙන්නේ. අනේක දුරු කරන මාර්ගය තමයි අරසිංහ මාර්ගය කියලා තියෙන්නේ. එතකොට මෙන්න මේ වේදනාව තේරුම් ගන්නවා නම් ඒ වේදනාව තේරුම් ගැනීමෙනුත් ඔහෝ මේ ආරසණගික මාර්ගයට පැමිණෙච්ච කෙනෙක් සම්මා දිටියට පත්වෙච්ච කෙනෙක් තමන්ගේ දැක්ම ඍජු කරගත්තු කෙනෙක් කියලා සඳහන් කරනවා. ඊළඟට වේදනාවෙන් පස්සේ 10 වෙනි කාරණය තමයි ස්පර්ශය. යම්කිසි කෙනෙක් පස්සය නැත්නම් ස්පර්ශය දන්නවා නම් ඒ ස්පර්ශයේ හට ගැනීම දන්නවා නම් සමුදය දන්නවා නම් ඒ ස්පර්ශයේ Nirodha දන්නවා නම් ස්පර්ශයේ Nirodha කරන මාර්ගය දන්නවා නම් අන්න ඒ කෙනොත් ඔහු සම්මාදිටපත් වෙනවා. එතාවත අපි කො ආවුසෝ සම්මාදිටි හෝති උජුගසාසදිටි ධම්මේ අවිච්ඡාපසාදේන සමානාගතෝ ආගතෝ විමාසං ධම්මන්ති. මෙන්න මේකෙන් කියන සම්මාදිටපත් වෙනවා තමයි දැක්ම ඍජු කරගන්නවා. ඔහු මේ සද්ධර්මයට පැමිණෙනවා. මොකද සද්ධර්මය කියන්නේ? සද්ධර්මය කියන ආර්ශනික මාර්ගය. අපේ ආධ්‍යාත්මික ලෝකයේ මැප් එක, අපේ ගමන් මඟ, ඍජු මාර්ගය, නිවහල් නිදහස් මාර්ගය, ආර්ශනික මාර්ගය. අනේ මාර්ගයට පිවිසෙනවා මේ ස්පර්ශය දැනගත්තට පස්සේ. ඒ නිසා ස්පර්ශ සමුදයන් තියෙන අපේ ලෝකයේ ස්පර්ශය නිරෝධ වෙලා නැහැ තාම. අපි දැකපු අහපු දේවල් එහෙමම අපේ ලෝකේ තියෙනවා. අන්නේ තියෙන දේවල් තමයි රාත්‍රියේ නිින්දේදී ඔක්කොම ෆයිල් ටික එලියට ගන්න. පොඩි කාලේ නම් දැකපු ඔක්කොම ටික ස්පර්ශ සමුදයන් දෙකේ එලියට එනවා. ඔබ ශ්‍රී ලංකාවේ උපදිච්ච ගෙදර, ගෙදර ඉස්සරහින් ජරබුටන් ගහ, ඔබේ ආච්චි ඉස්සර ගෙදර අල්ලපු ගෙදර හිටපු හරකා, එළුවා, පළු පැටියා ඔක්කොම මේ රෙකෝඩ් එකට තියෙනවා. රාත්‍රියේ නිින්දේදී ගියාට පස්සේ ඔක්කොම යාළුවට ගෙනවයි. ආච්චිල එනවා, සීයල එනවා, අර රබු ටංගහ, රටාඹගහ ඔක්කොම එනවා එතෙන්දී. ඒ කවුරුවත් ඔබේ සීන ලෝකේ මිය ගිහිලා නැහැ. මෙන්න ආච්චිත් ඉන්නවා, අර මාමත් ඉන්නවා, අල්ලපු ගෙදර නැන්දත් ඔක්කොම කටියට ගිහිනේදී හම්බෙලා. මේ මොකද මේ වෙලා තියෙන්නේ? අර ස්පර්ශ සමුදයන් තියෙන අපේ ෆයිල් ටික ඩිලීට් වෙලා නැහැ. ඔක්කොම මිනිමයිස් කරලා තියෙන ස්ක්‍රීන් එකේ හැණින් දෙදී ඔක්කොම ස්ක්‍රීන් එකේට ආයි ගන්නවා. ඒ කවුරුවත් අපේ ලෝකෙ මිය ගිහිලා නැහැ. පින්නතන අපිට සිහිනේදී පේන්නේ අපේ මේ ලෝකෙ දැකපු කාරණා ටික. නමුත් මරණාසන්න මොහොත කියන්නේ කොහොමද? මරණාසන්න මොහොත කියන්නේ ඊළඟ භවයට විපාක දෙන සූදානම් වෙන අවස්ථාව. මෙයාත්ම භවයේ ඊන ටිකට පදනම් වෙන්නේ අපේ මේ මොළේ මතක ශක්තිය විතරයි. නමුත් ඒ මොහොතේ පින්නතුනි භෞතික දෙයක් අවශ්‍ය නැහැ. මේ සති කියන චෛතසිකයේ අපේ හිතේ ලක්ෂණයක් තමයි ඕනෑම අතීත අරමුණක් නැවත මතකයට ගන්න පුළුවන්. අනේ මරණසන්න මොහොතේ අපේ කර්ම, කර්ම නිමිති, ගත නිමිති විදිහට ඔක්කොම එක ලයින් එකකට එනවා. ආයි සුනාමියක් වගේ කඩාගෙන එනවා. කඩාගෙන ඇවිල්ලා අර ඩොතරය හදිනකොට එක බෝලයක් උඩට එනවා වගේ. එයින් එකක් ඉස්සරහට ඇවිල්ලා ඊළඟ උපත තීරණය කරනවා. ඒ හැරදී අපිට පින්නතුන් ලේසියෙන් පාලනය කරගන්න බෑ. ඒ මොහොතට පාලනය කරන්න බෑ අපිට. අන්නේ පාලනය මේ මොහොතේ පටන් අපි හුරු කරගෙන තියෙනට ඕන. කොහොමද කරන්නේ? ඒක තමයි විපස්සනා භාවනා කියලා කියන්නේ. සීලෙක පිළිහෙටලා හිත සමාධිමත් කරගෙන ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි කියලා අර නිරුද්ධ වෙච්චයවගේ නිරෝධතාවය නෝනින් මෙනෙහි කරනවා. ඒක තමයි විපස්සනා භාවනා කියන්නේ. ඒක මෙනෙහි කළා කළා අපිට ටිකෙන් ටික රාත්‍රියේදී නිින්දෙදී මේව පේන ගතිය අඩු වෙනවා. ඊළඟට මරණාසන්න මොහොතේ මෙවැනි සිතුවිල්ලක් ආවොත් මොකද වෙන්නේ? ඒ රූපේ පෙනෙනවත් එක්කම අපි දන්නවා, අපි හොඳට සිහිය තියාගෙන ඉන්නේ, අපි දන්නවා ඒව ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දන්නවා. දැකලා මොකද වෙන්නේ? ඒ රූපය අපේ හිත පිහිටන්නේ නැහැ. ඒ බාහිර රූපෙන් හිත නිදහස් කරගන්න විතරක් නෙවෙයි, ඒ මොහොතේම තමන්ගේ අභ්‍යන්තර නාමයන් තනොත් හිත නිදහස් කරගන්නවා. ඒකේ තනිකිතාවය බලනවා. තමන්ගේ හිත පිහිටන්න කොහෙවත් ස්ථානයක් නැහැ. ඒ මොහොතට අපට ඒ මට්ටම හිත දිනු කරගන්න ලැබුණොත් අපේ මරණයත්, අපේ නිවනත්, අපේ පරිනිර්වාණයත් එක මොහොතේම සිද්ධ වෙනවා. ඒක කියන්නේ සම්සීසී කියලා. හැබැයි මරණසන මොහොතේ කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අදාදම දවසට වැඩිපුර කාලයක් මේ චින්තනය ඔස්සේම අපේ සිත, සිහිය, නුවණ භාවිත කරන්න ඕන. අපි මේ කතා කරේ පස්සේ කියන කිස්පහසේ 10 වෙනි කාරණිය. මෙන්න මේ පස්සේ තේරුම් ගැනීමත්, ඒ ස්පස්සේ ඇති උනේ කොහොමද, ඒක නැති වෙන්නේ කොහොමද, ඒක නැති කරන මාර්ගය කොහොමද කියලා තේරුම් ගන්න එක සම්මාදීටපත් වෙන කාරණිය. අන්නේ ස්පර්ශය ඇති උනේ මොක නිසාද? සලායතන නිසා. ආයතන 6. චක් ආයතන, සෝත ආයතන, ගාහන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන කියලා මෙන්න මේ ආයතන 6ක් තියෙනවා. මෙන්න මේ ආයතන 6ේ ස්වභාවය තමයි හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධෙන් එතනම නිරෝධිතපත් වෙනවා. මේ ඇස කියන්නේ අපට පේන හැ විතරක් නෙවෙයි, මේ භෞතික හැ පාදක කරගෙන තියෙන පෙනීමේ ශක්තිය. අන්න ඒක හැම වෙලාවෙම අපේ කර්මයට අනුව මේවට කියන ආයතන කියලා, මේවට කියන ෆැක්ටරි කියලා, ස්පියර්ස් කියලා, සෙන්සර්ස් කියලා. මේ වගේ ස්වභාවය තමයි හැම මොහොතෙම මේක අපි අලුත් කරගන්න. අපේ තියෙන අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාව, නිබ්බති ලක්ෂණ නොදෙනීම, ආහාරය ආදී මේ කාරණවල එකතු වෙන් හැම මොහොතෙම අපි මේව ජෙනරේට් කරනවා, මේව ක්‍රියේට් කරනවා. එතකොට මේ ආයතන හයේ ලක්ෂණය තමයි ඒ එකක්වත් එක දිගට යන එකක් නෙවෙයි. ඒවා අහුත්වා සම්බුතං පුත්තා නබවිසති. පෙරණති වී හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් අපිට මේක හිතෙන්නේ අපි හිතන් ඉන්නේ ඉපදෙච්ච මොහොතේ තියෙන කැසම තමයි දිගටම තියෙන්නේ කියලා. නමුත් එහෙම නැහැ. භෞතික ස්වභාවයක් වෙනස් වෙනවා. භෞතික ස්වභාවය විතරක් නෙවෙයි, ඒ පෙනීමේ හැකියාව. හැකියාව තීරණය වීම අනුව තමයි බාහිර රූපේ තීරණය කරන්නේ. දැන් අපි හිතන්නේ බාහිර රූපේ විදිහටයි තමන්ට පේන්නේ කියලා නේද? ඇත්තටම පේනුත් මේක නෙවෙයි වෙන්නේ. තමන්ගේ ඇසේ ශක්තියට අනුව තමයි ඒකට ග්‍රහණය කරගන්න පුළුවන් දේ තමයි මේ මොහොතේ පේන්නේ. බැරි වෙලාවත් අපේ කර්ම චක්‍රය වෙනස් වුණොත් ඉතින් අභ්‍යන්තරේ ඊට අනුරූපව ආයතන ටික වෙනස් වෙනවා. ආයතන ටික වෙනස් වෙච්ච ගමන්ම මේ බාහිර ලෝකෙම වෙනස් වෙනවා. දැන් අපිට පේන්නේ මේ පිටි ටිකක් විතරයි. අපේ කර්ම චක්‍රය වෙනස් වුණොත් අපි දිබ්බසෝත ඥානෙ, දිබ්බචක්ක ඥානෙ ලබා ගත්තොත් අපේ මේ පිටි වලින් එහා පැත්තක් පේනවා. මේ වෙලාවේ ඉන්න අනිත් සතු ටිකත් ඔක්කොම අපිට පේන ගන්නවා. එතකොට මේ විලාහයේ සත්‍යයන් නොපෙනී හිටිය නෙවෙයි. මේ වෙනාවෙත් ඒ සත්‍යයන් දෙක මෙතන ඉන්නවා. ප්‍රේතයන්, භූතයන්, සමහර දෙවිවරුන් බොහෝ දිනක් මේ බණහමෙන් ඇති. ඒ දකින්න තරම් අපේ හැ ශක්තිමත් නැහැ, සංවේදී නැහැ. කර්මය ඒ සඳහා අපට උපකාර කරන්නේ නැහැ. බැරි වෙලාවත් අපේ කර්ම චක්‍රය අභ්‍යන්තර වෙනස් වුණොතින් ඊට අනුව ඇස වෙනස් වෙනවා. ඒ ඇසේ ස්වභාවයට අනුව බාහිර රූප තීරණය කරනවා. මෙන්න මේක තමයි සලායතන වල ස්වභාවය. මේ ආයතන 6 විපාක මට්ටමේදී ක්‍රියාත්මක වෙනවා. විපාක මට්ටමේදී ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. හැබැයි ඒක එතනම නිරුදුනට පස්සේ අපිට තව දුරටත් මේ ආයතන 6 එක දිගටම ඒ විදිහටම තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා නම් අවිද්‍යා පාදකව අන්නේ අවිද්‍යාව නිසා හටගන්නා වූ ආයතන ටික ඒ වර විපාක මට්ටමේ නැත්තම් කර්මදායනයක් විදිහට තියෙන ආයතන නෙවෙයි. ඒවා අපි අවිද්‍යාවෙන් අර නිරුද්ධ වෙච්ච තැනක අපේ අවිද්‍යා ලෝකෙන් ගත්ත දෙයක. අන්නේ ඒ ආයතන තමයි දුකට හේතුව. අන්නේ ආයතන තමයි මෙතන සලායතන විදිහට සලකන්නේ. අන්නේ සලායතන වෙච්ච චක්කායතන, සෝතායතන, ගහනායතන, ජීවහායතන, කායායතන, මනායතන කියන මෙන්න මේ කාරණා ටික මේ 6 යම් කිසි කෙනෙක් දන්නව නම් ඒ 6 හටගන්නේ කොහොමද කියලා දන්නව නම් ඒ 6 නිරෝධ වෙන්නේ කොහොමද කියලා දන්නව නම් අවිද්‍යාසගතව හටගන්නව මේ 6 නිරෝධ කරන මාර්ගය අරසංගික මාර්ගය කියලා මනවින් දන්නව නම් අන්නේ දන්න පමණට ඒකෙනා එතාතාපිකෝ ආවසෝ සම්මාදිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවේක්ඛප්පසාදෙන සමානාගතෝ අහගතෝ ඉමං සම්ධම්මති. අන්නේ දැනතා සමාධියට පත්වෙච්ච කෙනෙක්, දැක්ම ඍජු වෙච්ච කෙනෙක්, මේ සද්ධර්මයේ ස්ථාර බැසගත්තු කෙනෙක්, ආර්ෂණ මාර්ගයේ ගමන් කරන කෙනෙක්. සලායතන අන්නේ සලායතන තේරුම් ගත්ත කෙනා ඊළඟ පියවරට යනවා. මොකද්ද? ඔහු නාම රූප තේරුම් ගන්නවා. නාම රූප නිසයි මේ සලායතන හටගත්තේ. නාමය කියන්නේ අපේ සිතුවිලි පැත්ත, රූපය කියන්නේ භෞතික රූපේ පැත්ත. මෙන්න මේ ටිකත් එකටම ක්‍රියාත්මක වෙනවා. හේතු ඇති කල හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. නාමය කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මෙන්න මේ පහට කියන තනිපදයක් තමයි නාමය කියලා කියන්නේ. නැත්තම් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඒකක සංජීවීන්ද්‍රිය කියන හතක් විදිහට ගන්න පුළුවන් මේක. අන්නේ නාමය කොටසත් ඒ නාමයක් එක්කම යන ඊට ප්‍රතිබද්ධව යන රූපය කොටස ඒ රූපයත් සාමාන්‍යයෙන් අපි සතර මහා භූත රූපය කියලා කියනවා. ඊට අමතරව තවත් රූප 24ක් ගැන කියනවා උපාදාය රූප කියලා. ඇස් කන්න ආසාදී ප්‍රසාද රූප, ඒ වගේම රූප ශබ්දාදී ගෝචර රූප, ස්ත්‍රී භව රූප, පුරුෂ භව රූප, කාය විඤ්ඤාති, වාචි විඤ්ඤාති, ලහෝතාම දුතා කම්මඤ්ඤතා කියන විකාර රූප කියලා කියනවා. ඊට ලක්ෂණ රූප කියනවා උපචය සංදති ජරතා අනිච්චතා කියලා. ඊට පස්සේ ආහාර රූප, ජීවිතින්ද්‍ර රූප, අවකාශ රූප, හදේවත් රූප කියලා රූප ඔක්කොම 28ක් යනවා. අන්නේ රූප 28ම හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. ඒ කිසි දෙයක් එක දිගටම යන්නේ නැහැ. අපේ මනසේ ස්වභාවයට අනුව හැම මොහොතෙම අපේ මුළු ශරීරය ඇතුළු සියලුම ක්‍රියාකාරීත්වයන් ඒක අපේ භෞතික ශරීරයටත් අපේ හුස්ම ටිකටත් අපේ උෂ්ණත්වයට සියලුම දේවල් වලට තමන්ගේ මේ මානසික ස්වභාවයේ අවිද්‍යාවේ ප්‍රමාණය වර්තන. දැන් බලන්න අපි තාම කවදද කෙනෙක් දැක්කොත් ඇහැට දකින්නත් එක මොකද වෙන්නේ? සමට ඇඟ ගැහෙන ගන්නවනේ. ඒ වගේම අපි තාම ආදරය කරපු කෙනෙක් කාලෙකින් දැක්කේ ඇතැම්ට යම් මිය ගිහිලා කියලා හිතන් ඉදී. අවුරුදු ගානකට පස්සේ හම්බ වෙනවා. අපේ ශරීරය කොහොමද වෙන්නේ? අර සිතවිල්ලත් එක්කම සම්පූර්ණයෙන්ම අපේ ශරීරය, අපේ හුස්ම ගැනීම, අපේ උෂ්ණත්වය සියල්ලම වෙනස් වෙනවා. මෙන්න මේක තමයි සාමාන්‍ය ස්වභාවය. අන්න ඒක ඉතාමත්ම ප්‍රඥාගෝචර විදියට බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණින් දැකලා දීකේර සහිතව ඉතාම ලස්සනට ධර්මානුකූල වචන වලින් අපට මේ විස්තර කළ දීපු ආකාරය. එතකොට අර සලායතන වලට මුලින් සඳහන් කරපු ආයතන හයට පාදකුනේ මෙන්න මේ නාම රූප. නාමය කියන්නේ මානසික ස්වභාවය, නැත්නම් අපේ සිතිවිලි. රූපය කියන්නේ මේ පෙන භෞතික රූපය. මේ බාහිර භෞතික රූපيات අපත් දෙක වෙන් කරන්න බෑ පින්නතුනි. මේ ස්කන්ධ පංචකයක් විදිහට යනවා. අපෙන් බාහිර රූපයක් කතා කරන්න බෑ. අපි රූපයක් ගැන කතා කරනවා නම් එක්ක අපි ඒක දැකලා, අහලා, ගඳ සුවඳ විඳලා, රස දැනිලා, ස්පර්ශය දැනිලා මේ මොකක් හෝ ඉන්ද්‍රියකින් ගත් රූපයක් ගැන තමයි. ඒක අතීත වෙන්න පුළුවන්, අනාගත වෙන්න පුළුවන්, වර්තමාන වෙන්න පුළුවන්, දුර වෙන්න පුළුවන්, ළඟ වෙන්න පුළුවන්, හීන වෙන්න පුළුවන්, ප්‍රණිත වෙන්න පුළුවන්, සුකුම වෙන්න පුළුවන්. කුමන ආකාරයකින් මේ රූපයට අපේ සම්බන්ධයක් තියෙනවා. ඉතාම ඈත කැලෑවක කිසියම් ගහක් මහා ශබ්දකින් වැටුණා. ඒ ශබ්දේ තියෙනවද? මේක දාර්ශනිකව කතා කරන කාරණයක් නේද? පින්නසුන එක ශබ්දයක් වෙන්නේ ඒක අපේ ලෝකෙට එන්නට ඕන. අපේ කිසියම් ඉන්ද්‍රියකින් ඒක ස්පර්ශ කරොත් තමයි ඒක ශබ්දයක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් ඒක ශබ්දයක් කියලා කියන්නේ නැහැ. මේ ලෝකෝත්තර න්‍යායත් එක්ක එහෙම නැතිවට කියන පුළුවන් අපි ස්පර්ශ කරන කරත් අපි නොදැන හිටියත් ලෝකයේ තියෙනවා. අපි මැරිලා ගියත් ලෝකයේ තියෙනවා කියලා ඒ වෙනම කතාවක්. ඒක සම්මුති ලෝකය. ඒක සාමාන්‍ය ලෝකෙ මිනිස්සු තේරුම් ගත්ත ලෝකයේ. ඒකෙන් කවදා දුක නිදහස් වෙන්න බෑ. ඒකෙන් අපිට රැකියාවක් කරලා වැඩි මොනවත් පින්කමක් කරලා දිව්‍ය ලෝක වැසේ යන්න පුළුවන්. ඊට වඩා දෙයක් කරගන්න බෑ අපිට. අප මේ කතා කරන්නේ දර්ශනේ නෙවෙයි. ඒ කම්මසකත සම්බන්ධිත ඉක්මවල ගිහිපෝ අරියා අනාසවා ලෝකุตතර මග්ගංගා කියන දර්ශනය අද මේ අපි මේ කතා කරන්නේ. අන්නේ දර්ශනයේදී අපිට ලෝකයක් නිර්මාණය වෙන්නේ ඒක ස්කන්ධ පංචක ලෝකයක්. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ පහක එකතු වෙකින් නිර්මාණය ලෝකයක් තමයි අපි අපේ ජීවිතය විදිහට සලකන්නේ. අන්නේ ජීවිතය තුල තියෙන මෙන්න මේ නාම රූප ගැන අපි මේ කතා කරන්නේ. අන්නේ නාම රූප වලට හේතුව තමයි විඥාන කියන කාරණේ. එතකොට මේ විඥානේ තාස්තා ගානක් ගන්න පුළුවන් අපි මුලින් සඳහන් කරපු විදිහට එක අතකින් ප්‍රතිසන්දි විඥානය අනිත් පැත්තෙන් අපි යමක් ස්පර්ශ කරන මුල් අවස්ථාවේ තියෙන විඥාන විපාක මට්ටමේ ඊළඟට දුක නිරෝධ සත්‍ය විදිහට ප්‍රඥාවත් කියන විඥානය ඊළඟට මාර්ග සත්‍ය වඩනකොට ආරසින මාර්ගයත් එක්ක යන විඥානකුත් තියෙනවා. එහෙත් අප මේ කතා කරන්නේ මෙතන මේ සම්මාදීටි ඇති කාරණා 16යි කියන්නේ අපි විදිහට දක්වන විඥානයෙන් කියන්නේ අර මුල් විපාක මට්ටමේ ස්කන්ධ ටික නිරුද්ධ වෙච්ච තැනක චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන අර මුල් විපාක මට්ටමේ විඥාන ටික නිරුද්ධ වෙච්ච තැනක ඒක නිරුද්ධ වෙච්ච බව නොදැන තවදුරටත් ඒක අල්ලගෙන ඉන්න මානසික ස්වභාවයට තමයි මෙතන මේ විඥාන කියලා කියන්නේ. අන්න ඒක දුකට හේතුවක්. ඒක අරිෂ්ඨ මාර්ගයංගයක්. අන්න ඒකේ ස්වභාවය දැනගන්නට ඕන, ඒක හටගන්නේ කොහොමද කියලා දැනගන්නට ඕන, ඒක නිරෝධය දැනගන්නට ඕන, ඒක නිරෝධය කරන්න ඕන මාර්ගය දැනගන්නටත් ඕන. මෙතන මේ විඥානේ නිරෝධ කරන මාවතේ මේ තියෙනවා. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් විපාක මට්ටමේ විඥානයන් විඥාන නිරෝධ කරන ක්‍රමය තමයි කොහොමද? ඉන්ජෙක්ෂන් එකක් ගහගත්තාම හරි. නිර්වින්දන දස්තර කෙනෙකුට කියලා. හරිම ලේසි. එහෙම ලේසි කතාවක් නෙමෙයි යන්නේ. ඒ කතාව නෙමෙයි. මෙතන මේ කියන්නේ අවදියෙන් ඉඳගෙනම විඥානය නිරුද්ධ කරන එක. ඒ කියන්නේ ප්‍රඥාවත් එක්ක විඥානය නිරුද්ධ කරන විදියයි කියන්නේ අර දුක්ඛ සමුදය සත්‍ය අවිද්‍යාව පාදකව තියෙන විඥානය දුරු කරන එකයි මේ කියන්නේ. එහෙම දුරු කරන්නේ කොහොමද? ප්‍රඥාවත් එක්ක යන විඥාණයෙන් තමයි මේක කරන්න පුළුවන්කම තියෙන්නේ. ප්‍රඥාවත් එක්ක විඥාණය යනවා නම් ඒක දුරු කරන්න කියලා නැහැ. ආරසෙන් මාර්ගයේ අංගයක් විදිහට යනවා නම් විඥාණය දුරු කරන්න කියලා නැහැ. මෙතන මේ කියන්නේ අර විපාක මට්ටමේ විඥානේ නිරුද්ධ වෙච්ච තැනක ඒ විඥානේ නිරුද්ධ වෙච්ච බව නොදැන අවිද්‍යාවෙන් ගත්තු විඥානයක් තියෙනවා නම් මේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය පාදක කරගෙන රූපාදී අරමුණු පිළිබඳව අන්න ඒ විඥාන ටික දුරු කරන්නේ මේ කියන්නේ. ඒක දුරු කරපු ගමන්ම දුක් ටික නිදහස් වෙනවා. අද අපි දුකින් ඉන්නේ කොහමද? අපි අහවලාට මේ දේ නැහැ. අහවලා මට බැන්නා. අහවල් කෙනාට මං ආසයි. අසවල් කෙනා ලෙඩ වෙලා. අහවල් කෙනා වයසට ගිහිල්ලා මගේ කොණ්ඩේ දැන් වෙනස් වෙනවා. රූපේ වෙනස් වෙනවා. කොණ්ඩේ අමාරුයි. ඔක්කොම කියන ඒවා මෙන්න මේ අවිද්‍යාවෙන් ගත්තු මෙන්න මෙතෙන්ට ඇති විඥාන. අන්න ඒ ටික දුරු කරනවත් එක්කම තමන් කියන්නේ දුක් සමුදාය තමන් නිදහස් වුණා වෙනවා. අන්නේ විඥානේ නිරුද්ධ කරන මාවත තමයි ආරසංගික මාර්ගයේ මෙන්න මේක නුත් කෙනෙකුට සම්මාදිට එන්න පුළුවන්කම තියෙනවා. මේ විඥානෙට හේතුනේ සංඛාර කියන කාරණේ. සංඛාරපච්චය විඥානං නැත්නම් සංඛාර සමුදය විඥාන සමුදයෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. සංඛාර කියන්නේ මොකද්ද? මේක අපට විවිධ ආකාරයෙන් ගන්න පුළුවන්. මේ සංඛාර කියන කාරණය එකක් තමයි කාය සංඛාර, චිත්ත සංඛාර, වාචී සංඛාර කියලා ගන්නත් පුළුවන්. කයින් කරන දේවල් ආස්වාස ප්‍රසන්නය ඇතුළු කායික ක්‍රියාකාරීත්වය. චිත්ත සංඛාර සිත පිළිබඳව. ඊට පස්සේ වාචී සංඛාර විතක විචාර කියන කාරණා දෙක. මේක එකතකින් සාමාන්‍ය ස්වභාවයක් විදිහට ඉස්තර කරනවා. අනාගාමී හොරහත් උත්තමේ නිරෝධ සමාපත්තිට සම්බන්ධනකොට එයත්ංගේ ස්වභාවයක් මේ කාය සංඛාර, වාචී සංඛාර, චිත්ත සංඛාර ක්‍රමයෙන් විස්තර කරනවා. එතෙන්ද කියන්නේ වෙන න්‍යායකින් මේ වචනම වෙන ක්‍රමයකට කියන්නේ එතන. ඒ කෙලෙස් සහිත අවස්ථාවක් නෙවෙයි කියන්නේ. මෙතන කියන්නේ කෙලෙස් සහිත අවස්ථාවක්. කෙලෙස් සහිතව කාය ක්‍රියාත්මක ආකාරය. කෙලෙස් සහිතව වාචී සංඛාර ක්‍රියාත්මක අවස්ථාව. කෙලෙස් සහිතව චිත්ත සංඛාර ක්‍රියාත්මක අවස්ථාව. අන්න ඒක එකතකින් මේ විදිහට කාය සංඛාර, වාචී සංඛාර, චිත්ත සංඛාර කියනත් පුළුවන්. තවත් විදිහකට මේක පුඤ්ඤාව සංඛාර, අපුඤ්ඤාව සංඛාර, ආනෙන්ජාව සංඛාර කියනත් පුළුවන්. වෙනත් විදිහකින් කියනවා චේතනාව. චේතනහම් පිටකේ කම්මවදම් කියන්නේ මේකයි. කර්මයට පාදකුනේ මෙන්න මේ චේතනාව. අන්න ඒක තමයි මෙතන මේ සංඛාර කියලා කියන්නේ. අන්නේ සංඛාර අප කර්ම රැස් කරන්නේ ඇයි? අවිද්‍යාව නිසා. අර ඇහැට දැකපු කනට හපු මේ රූප ශබ්ද ආදී නිරුද්ධ වෙච්ච බව නොදැනීම නැත්තම් චතුරාර්ය සත්‍ය නොදැනීම නම් වූ අවිද්‍යාව නිසායි මෙන්න මේ අපට මේ සංඛාර ටික අපි ගොඩනගගත්තේ. මෙන්න මෙතෙන්දී අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. මෙතෙන්දී මේ සංඛාර කියන කාරණා අතිවික්‍රේ කම්මං කන්නං කන්න විපාකම් කියපු විදිහට කාරණයක් තියෙනවා. ඒ තමයි කලු විපාක ගැන දෙන කලු කර්ම තියෙනවා. අතිවික්‍රේ කම්මං සුඛං සුඛ විපාකම් සැප ගැන දෙන සුදු කර්ම තියෙනවා. අතිවික්‍රේ කම්මං අකන්න සුඛ විපාකම් කලුත් නොවන සුදුත් නොවන කර්ම තියෙනවා. කම්මක් හේ සංගතති. අන්න ඒ කර්ම ගැන නෙවෙන්නේ කියන්නේ. මෙතන කියන්නේ එක්ක කළු කර්ම, එක්ක සුදු කර්ම, එක්ක කළු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම තමයි මෙතන මේ සංඛාර විදිහට කියන්නේ. ඒකයි සසරට යන හේතු වන්නේ. අන්න ඒ සංස්කාර තමයි අපි තේරුම් ගන්නෙ. අන්න ඒක තේරුම් ගන්න නම් අපි ඊට ප්‍රතිවිරුද්ධව යන උඩුගම් බලා යන සංස්කාර ටිකක් අපිට සිදු කරන්න වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ අත්ථේ භික්ඛවේ කම්මං අකන්නසුඛං අකන්නසුඛ විපාකං කම්මග්ගහාය සම්මතති. කලුත් නොවන සුදුත් නොවන කර්මක්ෂේ කිරීම සඳහා හේතු වන සංස්කාර ටිකක් තියෙනවා. ඒ මොනවද? ඒ තමයි අපි ආර්ය ශ්‍රේණික මාර්ගයේ පිළිපදින කොට සිද්ධ කරන සංස්කාර. අන්න ඒක තමයි අර කර්ම සියල්ලක්ම ක්ෂය කිරීම සඳහා මාර්ග වශයෙන් දේශනා කළේ. මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙක් මේ සංස්කාරය තේරුම් ගන්නටත් ඕන. ඒ සංස්කාරයට හේතු වෙච්ච අවිද්‍යාව තේරුම් ගන්නටත් ඕන. සංස්කාර නිරෝධ කරන නම් අවිද්‍යාව නිරෝධ කරන්න ඕන කියන එකක් දැනගන්නට ඕන. ඒ සංස්කාර නිරෝධ කරන මාර්ගය ආරස්නික මාර්ගය කියලා තේරුම් ගන්නට ඕන. අන්න ඒ විදිහට යම්කිසි කෙනෙක් සංස්කාරය තේරුම් ගත්තා නම් ඒ සංස්කාරය තේරුම් ගත්ත කෙනත් ඒ තාව තාපි කොවවසෝ සම්මාදිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡ ප්‍රසාදින සමන්නාගතෝ ආගතෝ ඉමං සද්දම්ම. ඔය සම්මාදිට්ඨි පච්චති කෙනෙක් දැක්ම ඍජු කරගත්තු කෙනෙක් මේ ධර්මයට නිසකව නොවෙනස්ව බැසගත්තු කෙනෙක් සහ ඔහු සද්ධර්මය තුළ ගමන් කරන කෙනෙක්. ඊළඟ සඳහන් කරන අවිද්‍යාව අවිද්‍යාව කියන කාරණේ ළඟට යන. අවිද්‍යාව කියන්නේ මේ චතුරාර්ය සත්‍ය දුක්ඛාරී චතුරාර්ය සත්‍ය නොදැනීම. මේකම තමයි මේ දෙකක් විස්තර කරේ. මේ අංග හැම එකක් එක මේ අවිද්‍යාව විස්තර කළා. ඒතර නැවතී කාරණේ දක්වනවා. මෙන්න මේ අවිද්‍යාව කියන කාරණේ. දුක හටගන්නේ කොහොමද? දුක නිරෝධ වෙන්නේ කොහොමද කියන එක ගැන තියෙන අවබෝධය. අපේ ඇහැට රූපයක් පේනවා. ඒ පේන අවස්ථාවේ දුක නෙවෙයි ඇත්තටම. ඒ විපාක අවස්ථාව. ඒක එතනම නිරුද්ධ වෙලා යනවා. අපි ඒක තේරුම් ගන්න මනෝවිඥාණයෙන්. අන්නේ මනෝවිඥාණයෙන් තේරුම් ගන්න බව දන්නේ නැති නිසා අපි නැවත බාහිර රූපෙට හිත බැස ගන්නවා. බාහිර රූපෙට හිත බැස ගත්තා කියන්නේ මොකද්ද? ඒත් එක්කම ඊට අදාළ වෙනස් වීම ටික, ලැඩවීම හරියුම් ටික ඔක්කොමත් බාර ගන්න වෙනවා. එතකොට ධර්මයේ කියන්නේ දුකේ නිදහස් වීම කියන්නේ ජරා මරණ වලින් නිදහස් වීම. ජරා මරණ වලින් නිදහස් වෙන්නේ මරණයෙන් පස්සේද? ජරා මරණ වලින් නිදහස් වෙන ජීවත් වෙන කාලෙදිම පිළිතුරු. අන්න ඒකයි බුදුදහමේ තියෙන සම්දිත්තික අකාලික කියලා කියන්නේ. අනිත් හැම ආගමකම විමුක්තිය, මොක්ෂය, ස්වර්ගපරායන බව බ්‍රහ්මසාවේතය ඔක්කොම දේශනා කරලා තියෙන්නේ මරණයෙන් පස්සේ. අපේ තියෙන විශේෂත්වය තමයි අපි ජීවත්වන කාලයේදීම ජරා මරණෙන් නිදහස් වෙලා ඉතුරු කාලය නිදහස් ගත කරනවා. ඇයි එහෙම වෙන්නේ? අර අවිද්‍යාවෙන් රූපය තුල හිත බැසගත්තේ නැත්නම් අපට අපේ හිතට läග ගන්න තැනක් නැති වෙනවා. ඒ කියන්නේ භෞතික දේක ඉදිකට්ට කෙස් ගහක් තියෙන තැනක හරේ විඥාන ට්ටියක් වුණොත් සැපයක් ලැබෙන්න පුළුවන්. ඒ කල්පාස්වාදයි බහුවාදීනවයි ඒක ජරා මරණ ස්පර්ශ කළේ කියලා තියෙනවා. බාහිර නිරුද්ධ වෙච්ච ස්ටුඩි දෙයක් හරි අපි ඇතේ කියලා අපි දැන් ගත්තොත් ඒ ගන්න අපි සම්පූර්ණම දුක ගන්නේ. ඒ පොඩි දෙයක් හරි අපි සතුටු නොතින් යෝ දුක්ඛේ අභිනන්දති යෝ රූපේ අභිනන්දති සෝ දුක්ඛේ අභිනන්දති. යම් කෙනෙක් රූපේ සතුට වෙනවා නම් ඒ මොකද සතුට වෙන්නේ? දුකේ සතුට වෙන්නේ කියලා කියනවා. යම්සේ රූපයක් ශබ්දයක් දැකලා හර සතුට වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒ පමණටම වෙනස් වෙනකොට දුක් වෙනවා අපි. වැඩිපුර අවිද්‍යාසහගතව hina වෙනව නම් ඊර්ෂ්‍යා කරන්න එපා කාටවත්. ඇයි ඒ? එයාට අනුකම්පාව ඇති කරගන්න. ඒ උඩ පැනලා hina වෙන පමණටම තමයි දුක් වෙන කාරණයක් ආවොත් ඒ ප්‍රමාණයට උඩ පැන පැන දුක් වෙනව අඩනවා. ඒක තමයි ප්‍රමාණය. මෙන්න මේක දකින්න දකින්න හිතන උපේක්ෂාටපත් වෙනවා. බාහිර රූපෙන් හිත නිදහස් වෙන්න වෙන්න තමන් නිහඬ වෙන උපේක්ෂාටපත් වෙනවා. මෙන්න මේ අවිද්‍යාව තේරුම් ගැනීම සහ ඒ අවිද්‍යාව දුරු වෙන මාර්ගය නම් වූ ආරසංගික මාර්ගය තේරුම් ගන්නව නම් අන්නේ තැනත්තාත් සම්මාදිටිට පත් වෙන එක සඳහන් කරනවා. ඒක 15 වෙනි කාරණේ. 16 වෙනි කාරණේ තමයි ආශ්‍රව කියන කාරණය. ආශ්‍රව කියන්නේ අපේ හිතේ තියෙන කෙලෙස් මණ්ඩි ටික. ඒක කාමාශ්‍රව වෙන්න පුළුවන්, භවශ්‍රව වෙන්න පුළුවන්, දිට්ඨාශ්‍රව වෙන්න පුළුවන්, අවිජ්ජාශ්‍රව වෙන්න පුළුවන්. ඒක කාමයේ වශයෙන්, භවයට යෑම වශයෙන්, දිට්ඨි වශයෙන්, අවිද්‍යාව වශයෙන් මෙන්න මේ අපේ හිතේ අර නිරුද්ධ වෙච්ච දේවල් ටික ගොඩ ගහලා ඒව කාලයක් තිමින තිමිල ඇසවල තියෙන ස්වභාවයට කියන ආශ්‍රව කියලා. අන්නේ ආශ්‍රව තේරුම් ගන්නව නම් ඒ ආශ්‍රවට හේතුව අවිද්‍යාවයි කියලා තේරුම් ගන්නව නම් ආශ්‍රව දුරු කරන්න නම් අවිද්‍යාව දුරු කරන්න ඕන කියලා දැනගන්නව නම් ඒ ආශ්‍රව දුරු කරන්න ඕන මාර්ගය ආරසනික මාර්ගය කියලා දැනගන්නව නම් ඒ තාවතාවිකව ආවසෝ සම්මාදිට්ඨි හොති කුජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡාපසාදෙන සමනාගතෝ ආගතෝ ඉමං සද්දම්මන්ති. මෙන්න මේ කිනුත් යා සද්ධානෙට කැමියා කියලා සඳහන් කරනවා. මෙන්න මෙතන තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි මේ ආර්ය ශ්‍රාවකයා එක පැත්තකින් ඔහු මේ අවබෝධය තුලින්ම සම්මාදිටියට බැසගත්තා. මේ ක්‍රම 16 හරියට එකම ගංගාවකට බසින්න තියෙන තොටුපළවල් 16ක් වගේ. කොයි තොටුපළෙන් බැස්සත් බහින් එකම ගංගාවකට. මොකද ඒ ගංගාව ආර සංගම ආරගෙන මේ ගංගාවට යන බැස ගන්න. මේ ඕනම කරුණක් තේරුම් ගත්තනම් ඒ තේරුම් ගත්ත කාරණයට සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදිහට අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේක ඇත්තක් නේද? මේ මාර්ගයේ ගියොතින් මට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් නේද කියන විශ්වාසය ඇති කරගත්තනම් ඒ ඇති කරගන්නවත් එක්කම ඔහුගේ ජීවිතයේ තවත් කාරණා දෙකක් ඇති වෙනවා. මේ සම්මාදිටියත් එක්කම ඊළඟට ඇති වෙන සම්මා වායාමයේ කියන කාරණය. අකුසලයෙන් මිදෙන්න කුසල් දිනු කරගන්න දැඩි උත්සාහයක් එන විදිහට ඉන මොටිවේෂන් එකක් එනවා. ඇයි ඔහු කැමති නැහැ තවදුරටත් දුකින් ඉන්න? හැබැයි ශ්‍රද්ධාව තියෙනට දැන් අපි මන ඔක්කොම දන්නවා. බුදුහාඳුරගේ බුදුුණත් ඔක්කොම පාණක් කරන් ඉන්නේ. ඥාන 73ම දන්නවා, සද්දා සාධාරණ ඥාන දන්නවා. කෙස් සම්දේ කඩුවක් නේ අපේ. අපේ කඩුවක් තියෙනවා. අඩුව මොකද්ද? අඩුව තමයි මෙන්න මේ දර්ශනයේ තේරුම අරගෙන මේ දහම ප්‍රැක්ටිස් කරවතින් අපේ දැනට ජීවිතේ සතුට ලැබීම සඳහා කරන අනිත් හැම දෙයකටම වඩා ඉක්මනින්ම මේකේ ප්‍රතිඵලය රිසල්ට් එක සන්දිට්ඨිකෝ අකාලිකෝ සාන්දෘෂ්ටික වශයෙන් අකාලික වශයෙන් තමන්ට ප්‍රයෝජන ප්‍රතිඵල ලැබෙනවා කියන විශ්වාසය අඩුව විතරයි අපිට තියෙන්නේ. අන්නේ විශ්වාසය ඇති වුණොතින් නිදි මරාගෙන හරි මේක ප්‍රැක්ටිස් කරනවා. කරන්ට් එක දිහලා නම් ලන්තේ අරුමක් පත්තු කරගෙන හරි මේක කරනවා. ගේ ඇතුළට රස්නේ නංගරයට එළියට ගිහිල්ලා හරි ගහක් කැටෙදගෙන හරි මේ ප්‍රැක්ටිස් කරනවා. Taman dannō meeka tamai duke nidahas wenna thiyena ekama kāranī kiyala. දරුවන්ට කොච්චර සැලකුවත් කොයිතරම් ගෙදර ලොකෝට හදාගත්තත් කොයිතරම් හොඳ වාහනයක ගියත් කොයිතරම් සල්ලි ටිකක් ජීවිතේ ඉතුරු කරලා තිබුණත් ඒ කිසිම දෙයකින් දුක නිදහස් වෙන්න බැරි වතාවක් තමන් දන්න දුක නිදහස් වෙන එකම දේ මෙන්න මේ දර්ශනය. කොහොමද අවිද්‍යාව හටගන්නේ? කොහොමද ආශ්‍රව හටගන්නේ? කොහොමද සංඛාර ගොඩනගන්නේ? කොහොමද විඥානය හටගන්නේ? කොහොමද නාම රූප හටගන්නේ? මෙන්න මේ වගේ ගිහිල්ලා ආහාරය හට ගැනීම ඔස්සේ කුසල අකුසල තීරුම් ගැනීම දක්වාම ඔහු මෙන්න මේක හොඳින් තේරුම් අරගෙන ඔහු ඉක්මනින්ම අකුසලෙන් මිදෙන්න කුසලෙන් මිදෙන්නත් ඔහුගේ සම්මා වායාමයේ විරිය කියන කැටි වෙනවා. ඒ විරියත් එක්කම ඊළඟට ඒකට බද්ධව යන අනිත් කාරණේ තියෙනවා. මොකද්ද? සම්මා සතිය. මහා චත්තාරිත සූත්‍රයේ ඊටාම පැහැදිලිව දක්වනවා මෙන්න මේ කාරණා තුන එකතුව. සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සතිය. සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සතිය. මෙන්න මේ තුන තමයි නොනිදා තමන්ගේ ජීවිතයේ ක්‍රියාත්මක කාරණා ටික. ඒ තුන ක්‍රියාත්මක වුණත් එකම තමන්ට දැඩි ශක්තියක්, ආශාවක්, සතුටක් එනකොට මොකද කරන්නේ? චිත්ත සමතයක් වඩමින් සීලේ පිටලා සමාධිය වඩනවා. සෝ සතෝ වාස සති සතෝ පස සති කිව් විදිහට අර සතිය තවදුරටත් දිනු කරලා ඒක සමාධිය බවටපත් කරගන්නවා. අන්නේ සමාධියට එන්නේ මොකද වෙන්නේ? සම්මා සමාධිය සම්පූර්ණ වෙනත් එකම සම්මා සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව අනිත් ආරස්ති මාර්ගේ කරුණු ටිකත් වේගෙම පිරෙනවා. අන්නේ පිරිලමේ අටම එකම ලෙවල් එකකට එස වෙනවා. අර කාම ඡන්දාදී නීවරණ දුරු වෙලා ඔහුට ඒ පමණට අර දුක්ඛාදී චතුරාර්ය සත්‍ය කලින් අසා දැනගත්තු කාරණේ හොඳට පෙනිලා ඔහුගේ මේ ආධ්‍යාත්මික ශක්තියෙන් එක තලයකට එස වෙනවා. එස වෙනත් එක්කම ඔහුට බාහිර පේනවා. එක පාරම ඔහු දකිනවා අර කලින් සුතමේ ප්‍රඥාවෙන් අසා දැනගත්තු මේ යථාර්ථය ඇත්තටම මේක නේද ලෝකෙ වෙන්නේ? මේ දුකේ හට ගැනීම හා නිරෝධය කියන්නේ මේක නේද? මේ ඇසට රූපයක් පෙනිලා නිරුද්ධ වීම දැන ඇති නිසා නේද මේ දුක හටගන්නේ? අන්නේක තීරුම් ගැනීම නේද දුකේ නිදහස් වීම කියලා එකපාරම මේ චතුරාර්ය සත්‍ය අංගට එක හොඳට විනිවිද පේනවා. හරියට අන්ධකාරෙ හිටපු කෙනෙකුට එකපාර විදුලියක් හිටුව වගේ. ඒ විදුලිය ඊටාම ස්වල්ප මොහොතක් තියෙන්නේ. හැබැයි ඉතුරු නැතුවම හැම තැනම Tamante මේ මොහොතේ පේනවා. පේනටයි විදුලිය කෙටි ඉවරම ආයෙ කරලෙ තමයි ඊට පස්සේ ඉන්නේ. ආයෙ කාලයක් ඉන්නවා. ආයි ඉන්න ගමන් ආයි චිත්ත සමතේ වඩනවා. මෛත්‍රී භාවනාව, ආනාපාන සතිය, ධාතු මනසිකාරය, පටිපෝල මනසිකාරය, කසින භාවනා, අසුබ මේව වඩවඩ ආයි පාරක් කරටි කයි ශක්තිමත් කරගන්න. ඒ සමතේ වඩන ගමන් අනිත් පැත්තෙන් ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි කිය කිය දැම විදර්ශනා කරනවා. වඩනකොට ආයි පාරක් කරංගටි ආයි ඉහළ මට්ටමකින් අසොල තබනවා. ආයි තාත්කාලයකට හොසොල තමන ආයි අර ආලෝකයේ තවත් දෙගුණ තෙගුණ වෙලා පේන්න ගන්නවා. මේකයි තමන් මෙතෙක් දැන් ප්‍රත්‍යක්ෂ කරන මාර්ගය කියලා තමන් ඉදිරියට යන මාවතේ පාර හොඳට විනිවිද පේනවා තමන්ට. ආයි කාලයක් නොයෙක් විදිහ වෙන වෙනම කර කර ඉන්න පුළුවන්. එහෙම ඉන්න ගමන් ආයි හෝ මේ අංගට ආශ්‍රය මාර්ග අංගට ගිහලටම දිනු කරනවා. දිනු කරාට පස්සේ ආයි තමත් හොඳට පේනවා මේක තමයි තමන්ගේ ගමන් මාර්ගය කියලා. ඒක තමයි ඔහු ගණාගාමී මාර්ගඵල වෙන්න පුළුවන්. මෙහෙම ඉන්නකොට නැවතත් ඔහු හරි ස්කන්ධ පංචකයේ සමුදය බලමින් නැවත කණිත තම මෙහි කරනවා. අර අරසිය මාර්ගයේ අංග ටික අර නිතර පුහුණු කරන සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන මේ කාරණා තුනට අනිත් කරුණු පහ සම්බන්ධ වෙලා එකපාරම අට ඉහළම තලයේ විමසවා තබනවා. එකපාරම ඉරව පැවුවා වගේ. ආයි බලන බලන මොහොතේ තේනේ උඩ හැම පැත්තම මේ රූපාදි ස්කන්ධ පංචකේ හට ගැනීම නිරෝධ විතරයි පේන්නේ. ආයි බාහිර කිසිම දෙයක ඔබේ හිත සූලිනුනක් පිටින්නේ අභ්‍යන්තර මනෝ විඥානි පැත්තේ පිටින්නේ. ඔව් ඒත් එක්ක සම්මා ඥාන සම්මාවිමුක්ති කියන තවත් අංග දෙකක් අපේ ජීවිතේට එකතු වෙනවා. ඒකට කියනවා දසහංගයේ සමානාගත වරහතිය. පිටුතින අපි මේකේ සරලව කිව්වේ මේ කර්ණාටික මිටකට කරුණු විශ්ලේෂණ කරන්න තියෙනවා අපි අපිට වෙලාව තියෙන නිසා අපි මේ ඇතුළත් මැද කාරණාවල තව වැදගත්ම කාරණා ටිකක් තියෙනවා ඒ ටිකත් අපි නැවත පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කරුණ 16 න් පළවෙනි කාරණය තමයි සමාධියටපත් වෙන්න නම් එතනත්තා අකුසලය දැනගන්නට ඕන, අකුසල මූලය දැනගන්නට ඕන, කුසලය දැනගන්නට ඕන, කුසල මූලය දැනගන්නට ඕන. අකුසලය කියන්නේ මොකද්ද? අකුසලය කියන්නේ ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය, බොරු කීම, කේනම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම, අවිජ්ජහ, දැඩි ලෝභය, ව්‍යාපාද, ද්වේෂය, මිච්ඡා දිට්ඨි. මෙන්න මේ 10 එකන අකුසල කියලා. අන්නේ 10ක මුල් වෙච්ච මුල් තුනක් තියෙනවා. ලෝභ අකුසල මූලං, දෝස අකුසල මූලං, මෝහ අකුසල මූලං. දැන් අපි බලමු අර කරුණ 10ට මේ තුන සම්බන්ධ වෙන හැටි. මේ කරුණ 10ේ හැම කරුණක් එකම අවිද්‍යාව යනවා. අවිද්‍යාව අඩු වැඩි වශයෙන් තියෙනවා. ඇතැම්ට අවිද්‍යාවත් එක්ක ද්වේෂය තියෙනවා. ඇතැම්ට අවිද්‍යාවත් එක්ක ලෝභය තියෙනවා. තව එක තැනක අවිද්‍යාව විතර ක්‍රියාත්මක වෙනවක් තියෙනවා. තව තැනක අවිද්‍යාවයි ලෝභයයි කියනව තියෙනවා. අවිද්‍යාවයි ද්වේෂයයි කියනව තියෙනවා. හැම එකක් පාසාම උද්දච්ච අවිද්‍යාව කියන කාරණා දෙකක් යනවා. උද්දච්ච කියන්නේ සිතේ විසිරුණ ගතියක් යනවා. ඒ අදරන්න නොදෙනිමෑ කියන කාරණේත් යනවා. එතකොට ලෝභයේ ලෝභාදී මේ කරුණ වලට, ඒ කියන්නේ ප්‍රාණඝාතාදී මේ කරුණ වලට ආසන්නම හේතුකුත් තියෙනවා, මූල හේතු වන අවිද්‍යාවක් තියෙනවා. එතකොට මෙන්න මේ කරුණ 10ට හේතු වන ආසන්නම හේතු මොකද කියලා අපි දැනගන්න ඕන. ප්‍රාණඝාතයට ආසන්නම හේතුව මොකද්ද? ප්‍රාණඝාතයට ආසන්නම හේතුව ද්වේෂය. මොහයක් තියෙනවා, හැබැයි ද්වේෂය තමයි ආසන්නම හේතුව. සොරකම් කිරීමට ආසන්නම හේතුව මොකද්ද? ලෝභය. වැරදි කාමසේවයට ආසන්නම හේතුව මොකද්ද? ලෝභය. බොරු කීමට ආසන්න හේතුව මොකද්ද? ලෝභය. ඊළඟට කේලම් කීමට ආසන්න හේතුව මොකද්ද? කේලම් කීමට ආසන්නම හේතුව ද්වේෂය. ඊළඟට පරුස වචන කීමට ආසන්න හේතුව ද්වේෂය. හිස් වචන කීමට ආසන්නම හේතුව මෝහය. අවිජ්ජාව දැඩි ලෝභයට ආසන්නම හේතුව ලෝභය. ව්‍යාපාදයට ආසන්නම හේතුව ද්වේෂය. මිච්ඡා දිට්ඨියට ආසන්නම හේතුව මෝහය නැත්නම් අවිද්‍යාව. එතකොට මෙන්න මේ කරුණු වලින් වැදගත්ම අංශයක් තියෙනවා, ප්‍රධාන කාරණයක් තියෙනවා. මෝහය බාහිරට ප්‍රකට වෙන ප්‍රධානතම ස්ථානය තමයි හිස් වචන කතා කිරීම කියන කාරණය. වෙන කිසිම දෙයකින් මෝහය බාහිරට විකසද වෙන්නේ නැහැ, විකාශනය වෙන්නේ නැහැ. දැන් ලෝභයේ ද්වේෂයේ කෙනෙක් අපට ඉක්මනට තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ගෙන් කෙනෙකුට කොච්චර ලෝභයේ තියෙද ද්වේෂයේ තියෙද කියලා අපට ඉක්මනින් බලාගන්න පුළුවන්. හැබැයි මෝහය කොච්චර තියෙද කියලා බලාගන්න එහෙම බෑ. කොහොමද බලාගන්නේ? ඒ බලාගන්නේ භාෂා හසුරුවන ආකාරයෙන්. සාකච්ඡාය පඤ්ඤා වේදි තබ්බෝ කියන්නේ මේකයි. සාකච්ඡායෙන් තමයි ප්‍රඥාව බලන්නේ. අනේ නිසා වඩාත්ම වැදගත් වන්නේ මෝහය අඩුවීම, ප්‍රඥාව දිනුවීම. අන්නේ ප්‍රඥාව දිනුන කොච්චර ප්‍රමාණයට දිනුනාද කියන එක තීරණය කරන්නේ තමන් භාෂාව හසුරුවන ආකාරයෙන්. ඒ නිසා අනිත්‍ය ගැන බලන්න නෙවෙයි, තමන්ම තමන් ගැන බලන්න තමයි මේ හැම එකක්ම තියෙන්නේ. තමන්ගේ ජීවිතයේ තමන් දහම් කැඩපතක්, ධර්මයේ කැඩපතක් කරගන්නට ඕන. මේ ධර්ම කරුණු අහන්න බාහිර අයගේ චරිත ලක්ෂණ නෙවෙයි බලන්න ඕන. මගේ කොච්චර අඩුපාඩුකම් තියේද, මම කොච්චර හොඳ වෙන්න ඕනද කියන එකම තමන්ගේ පැත්තරම තමන් කොවිලෙත් හැරෙන්නට ඕන. එතකොට පින්නතුනි මෙන්න මේ විදිහට මේ දස අකුසල වලට ආසන්නම හේතු ටික අපි ඒක ලෝභයද, ද්වේෂයද, මොහයද කියන එක දැනගන්නට ඕන. එතකොට යම්කිසි කෙනෙක් මෙන්න මේ දස අකුසල දන්නවනම් ඒ දස අකුසල් වලට හේතු වෙච්ච අකුසල මූල දන්නවනම් අන්න ඒකෙන් ඔහු සමාධියට පැමිණෙනවා. එතකොට මෙන්න මේ 10 දැනගත්තොත් කෙනෙක් ඔහු දන්නවා හිත අපිරිසිදුව මේ වගේ දයක් කළොත් එන් Tamanට ජීවිතේට සතුටක් නැහැ. ඒ නිසා හැකිතාක් ඉක්මනින් යාමකද කරන්නේ සීලේ පිළිහිටනවා. සීලේ පිළිහිටියාම වෙන්නේ මෙන්න මේ අකුසල වලින් හතක්ම බොහෝ විට පාලනය වෙනවා. සීලය කියන අමෝසයෙන් පංච සීලය අරසණේ මාර්ගයට ගියොතින් සම්මා වාචා සම්මා කම්මන්ත සමාජීව. සම්මා කම්මන්ත කියන්නේ ප්‍රාණඝාතයේ සොරකම වැරදි කාම සේවනය මේ තුනේ වෙන්වීම. සම්මා වාචා කියන්නේ බොරු කීම, හේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම මේ හතරෙන් වෙන්වීම. සම්මා ආජීවය කියන්නේ මිච්ඡා ආජීවන පහය සම්මා ආජීවයෙන් ජීවිතං කප්පේති කියපු විදිහට වැරදි ව්‍යාකාර රැක ශාස්ත්‍රාලේ වෙන් වෙලා හැකිතා තමන්ගේ රැකියාව දහරගුවම් කරනවා. ඇයි තමන්ට දැන් වටිනාම දේ තමන්ගේ හිත. තමන්ගේ හිත ලස්සනට තියාගන්න තමයි ඔක්කොම කරන්නේ. හිත පොඩ්ඩක් හරි අකුසලයක මිශ්‍ර වුණොතින් තමන්ගේ හිතේ ලස්සන නැති වෙනවා. හිතේ තියෙන සතුට නැති වෙනවා, දුක එනවා. ඒකට තමන් කැමති නැහැ. තමන් ලස්සන මලක් වගේ තමන්ගේ හිත නිතරම තියාගන්න. අන්න ඒ සීලේ පිළිහිටපු කෙනා නිකන් ඉන්නේ නැහැ. ඔහු සීලේ පතිත්තාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං. සමාධි විපස්සනා වඩනවා. සමථ විපස්සනා වඩනවා. ඒක කමඨහනක් කරගෙන බුද්ධ ඥානසතිය නම් වාඩි වෙලා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචර සම්පන්නෝ එහෙම බුද්ධ ඥානසතිය වඩනවා. ඔව් නැත්තං සියලු සත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියන එක වඩන්න පුළුවන්. නැත්තං ආස්වාස් ප්‍රස්වාස් උස්ම ගන්නකොට ගන්න බව පිට ගන්නකොට පිට වෙන බව දැන් ටිකෙන් ටික තමන් ඔන්න සමතේට එනවා. මෙන්න මේ දෙක අතර අවිද්‍යා ව්‍යාපාද දෙක ටිකෙන් ටික අඩු වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද දෙක ටිකෙන් ටික අඩු වෙනවා සමතේ වඩනකොට. අන්නේ සමාධි මාසෙට සිටින් අසනිට්යයි රූපය අනිට්යයි චක්ඛුඥානන්තය කියලා බලනවා. ඒතරට මිච්ඡාදිටි නම් අවිද්‍යාවට ගෙන්නේ කඩු වෙල යනවා. එනේ සාමයේ දුක නිදහසන මාවත තමයි සීල සමාධි ප්‍රඥා තුන. ඔය අකුසල දුර වෙන පැත්ත. ඊට පස්සේ කුසල ගැන කියන කුසලය මොකද්ද? කුසල මූලය මොකද්ද? කුසලය කියන්නේ මොකද්ද? අර ප්‍රාණඝාතය කරනවා නම් ඒක අකුසලයක්. එතකොට ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා නම් ඕ ඒක කුසලයක්. බලන්න පිනොත් නේ අකුසල් නොකිරීමම කුසලයක් කියලා. දැන් ඔබ කොච්චර වෙන කුසල කරනවද? ඒක නේ තමන් හිතන්න. මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ. මම සොරකම් කරන්නේ නැහැ. මම වැරදි කාම සේවනය දෙන්නේ නැහැ. මම බොරුවක් කියන්නේම නැහැ. මං කෙනෙක් බේදවන දයක් මං කියන්නේම නැහැ. මං කෙනෙක්ගේ හිත රිදෙන දෙයක් කියන්නේම නැහැ. මං හිස් වචනයක් කතා කරන්නේම නැහැ. බැරි මනම් නිශ්ශබ්දව ඉන්නවා. මෙන්න මේ දෙක පිනතුනේ බලන්න තමන් මේ හැම මොහොතෙම කුසල හතක් තමන් කරමින් ඉන්නේ. නමුත් ඉතනවත් නැහැ නේ. අර අකුසල් නොකිරීමම කුසලයක්. ඒක තමයි සීලය කියන්නේ. අන්නේ සීලය සීලානුසති භාවනා විදිහට වඩන්නත් පුළුවන්. අනේ මම ප්‍රාණඝාතය කරන කෙනෙක් නෙවෙයි නේද? සොරකම් කරන්නේ නැහැ නේද? ඔහොම ගිහිල්ලා ගිහිල්ලා පිරුතු විහිළුවට ගියාට පස්සේ තමන්ගේ ජීවිතය ගැන සතුටු වෙන ක්‍රමයක් තියෙනවා. අත්‍යසුඛ යමක් තමන් උපයා ගත්තා නම් ඒ උපයපු වස්තුවට දිහා බලලා අනේ මම කොච්චර ධාර්මික කෝණේද මේ ටික ඉපෙවේ කියලා තමන් උපයපු ධනය ගැන තමන්ට සතුටක් එනවා. මේක සතුරන ක්‍රමයක් නෙවතනි. අනනසුක අනන සූත්‍රය බලන්න. ඊට පස්සේ භෝග සුඛය. ඒ ධනය තමයි පරිහරණය කරනකොට තමන් ගෙදරට කෑම්බීම ගේනකොට, දරුවන්ට සලකනකොට, අම්මට තාත්තට සලකනකොට, පින්කම් කරනකොට තමන් හිතනවා අනේ මං කොච්චර මහන්සියෙන් ධාර්මික උපයෝග වේවගේ නේද මම මේ වියදම් කරන්නේ. මම මේ කිසිම දෙයක් මම සොරකම් කරේ නෑ නේද? වංචා කළ නෙවෙයි නේද මං ඉපෙව්වේ? දැන් මේ වගේ රටකදී ඔබට එක වාක් හිතන්න පුළුවන් නේද? දැන් මේ වගේ රටක හොරබොරු කළා හම්බ කරන්න බෑනේ නේ? උපයන බොහෝ විට අපි බොහෝ දෙනෙකු උපයන හැම සතියක්ම හැම ඩොලර් එකක්ම හුඟක් ධාර්මිකව තමයි උපයන්නේ. බලන්න අන්න ඒ දේ ගැන තමන් විතරම හිතන්න. ඔබ ඇඳුමක් ගත්තත්, සෙරපු දෙකක් ගත්තත්, අම්මට සල්ලි දෙකක් යවුවත්, අම්මට කැම් දෙකක් අරන් දුන්නත් හිතන්න අනේ මම ධාර්මිකව හම්බ කරපු දේ නේද මේකට වීදක් කරේ කියලා. මෙන්න මේක තමන්ගේ සැපත සතුට දිනවන හේතුව. මෙන්න මේ දසකුසලලින් මේ මුල් හත මුල් කුසල ටික අපි කරනකොට සීලයෙන් ඊළඟට අපි අනබිජ්ජහා දැඩි ලෝභය නැති කිරීමත් අව්‍යාපාදය නම් වූ මෛත්‍රියත් දිනු කරනකොට ඊට පස්සේ අපි සම්මාදිටිය තවදුරටත් දිනු කරනවා. අපි මුලදී සුතමේ ප්‍රඥාවෙන් අසා දැනගත්තු මේ ධර්මය චින්තාවේ ප්‍රඥාවෙන් දිනු කරගනිමින් අපි භාවනාවේ ප්‍රඥාව විශේෂයෙන්ම විදර්ශනා වඩමින් අනිත්‍ය ආදී ත්‍රිලක්ෂණය මෙනෙහි කරනවා අපි. එතකොට පින්වතුනි බලන්න අපි මේ ධර්මයේ කරුණු පුහුණු කරන ආකාරය. එතකොට මෙන්න මේ දස කුසලට හේතුනේ මොනවද? අලෝභ අකුසල මූලං, අදෝස අකුසල මූලං, අමෝහ අකුසල මූලං. අලෝභය, අද්වේෂය, අමෝහය මේවා කුසල මූල. එතකොට ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමෙන් වැළකීම ආදී ඒ කාරණා ටික කුසල. එතකොට අපි කුසලේ තේරුම් ගත්තා, කුසල මූලයේ තේරුම් ගත්තා, අකුසලේ තේරුම් ගත්තා, අකුසලේ මූලයේ තේරුම් ගත්තා. මෙන්න මේකිනු සමාධියට දෙනවා. ඊළඟ කාරණේ තමයි වැදගත්ම ආහාරය ගැන පින්නතුනි. ආහාරයේ කොටස් හතරක් තියෙනවා. ඒ තමයි උපන්නා වූ සත්‍යංගයේ පැවැත්ම සඳහාත්, උපතක් බලාපොරොත්තු වෙමින් ඉන්න සත්‍යංගයේ පැවැත්ම සඳහාත් හේතු වන ආහාර හතරක් තියෙනවා. කබලින්කාර ආහාර, පස්ස ආහාර, විඥාන ආහාර, මනෝ සංකේතන ආහාර. පින්නතුනි බුදුදහමට අනුව මේ ආහාරවට මොකද කරන්න ඕන? සාමාන්‍යයෙන් අපි ආහාර ගන්න කියලා කියනවනේ, සබ්බේ සත්ත ආහාර කිතිකා කියලා කියනවනේ. බුදුදහමට අනුව මේ හතරම දුරු කරන්න ඕන පින්නතුනි. බය වෙන්න එපා, කෑම නොගෙන ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. බුදුදහමේ හැටියට ආහාරය දුරු කරා කියන්නේ කෑම නොගෙන ඉන්න එකක් නෙවෙයි, කෑම නොකා ඉන්න එකක් නෙවෙයි. ඒ කෑම තෘෂ්ණාව ඇසුරු නොකර පරිහරණය කරන ක්‍රමය කියන්නේ. එතකොට කබලින්කාර ආහාර කියන්නේ මොකද්ද? ඕජාව අටවෙනි කොට තියෙන මෙන්න මේ ආහාරයේ සාරයට තමයි, ඒකේ පෝෂ්‍යදායී කොටස තමයි මේ ඕජාවට තමයි ආහාරය කියලා කියන්නේ. අපි කඩට ගන්න ආහාර ටික. එතකොට මෙන්න මේ ආහාරය දුරු කරන ක්‍රමයක් බුදුහාම දේශනා කරා. ආහාරය දුරු කරන්නේ කියන්නේ කෑමනෝ ගැනීම එක නෙවෙයි. රහතන් වහන්සේලා පිණ්ඩපාත යනවා. එක්තරා දවසක් බ්‍රාහ්මණෙක් කියලා බුදුරජාණන් වහන්සේට කියන මම බුදුහාමරට හරීම පැහැදිලි ඉන්නේ කියලා. බුදුහාමරණ ඇයි කියලා. බුදුහාම පාත්‍රෙන් හරිය පොඩ්ඩේ නේ ගන්නෙ. බලන ඥානීය සම පැහැදිලි ඉන්නේ කියලා. බුදුහාමර කියන නෑ මම පොඩ්ඩක් ගන්න වෙලාවලුත් තියෙනවා, පාත්‍රේ පුරවලම වළඳන වෙලාවලුත් තියෙයි කියලා. ඒකට නෙවෙයි පැහැදෙන්න ඕනේ කියලා. වලඳන ප්‍රමාණයට නෙවෙයි පැහැදෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. එතකොට ආහාරයේ කබලින්කාර ආහාරය දුරු කරනවා කියන්නේ මොකක්ද පින්වතුනි? මේ ආහාරයට ගිජු වෙලා අවිද්‍යා සාගතව ආහාරය වැළඳීමේ මෙන්න මේ අකුසල ටිකෙන් දුරු වීමයි කියන්නේ. අපි අද ආහාරයක් වළඳනකොට බලන්න කොහොමද ඒක වළඳන්නේ? ඒකේ රසය විඳිනව විතරක් නෙමෙයි අපි දැඩි අවිද්‍යාවෙන් අපි ඒක කරන්නේ. ඒකට දැඩි ලෝභයෙන් අපි කරන්නේ. ඇයි අපට ආහාරයේ ලෝභයක් ඇති වෙන්නේ? ඒක අපි යථා ස්වභාවයෙන් දන්නේ නැති නිසා. අප ආහාරයේ රසයක් විඳිනවා නම් ඒ ආහාරයේ රස විඳිනකොටම අපට පේන්නේ අර පිඟානේ තියෙන කෑම ටික නේද? අපි ආස කරන්නේ පිඟානේ තියෙන කෑම ටිකට. අපි හිතන් ඉන්නේ රසය එන්නේ පිඟානේ කෑම වලින් කියලා නේ. මේ වෙලාවේ දිවට රසයක් දැනෙනවා නම් ඒ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමද? නෑනේ අර කටේ තියෙන ලස්සන කෑම ටික නේ. කටේ තියෙන කෑම ලස්සනද? පින්නතුනේ ලස්සන සුවඳ ඔක්කොම තියෙන පිඟානේ තියෙනකොට. පිඟානේ තියෙනකොට රස නැහැ පින්නතුනේ. රස තියෙන දිවේදී දිවේදී විතරයි ඒක තියෙන්නේ. ඒ කෑම ටිකම බ්ලෙන්ඩ් කරලා බටේකින් දැම්මොත් රසද? ඒත් නෑ. මේ දිවේදී විතරක් ඉතාම සුළු මොහොතකට මේ දැනෙන අවස්ථාවක් මේක. ඒකත් නෙමෙයි ගැටලුව. ඒ රස දැනෙනකොට අපි ලෝභ වෙන්නේ මොහොකටද? ලෝභ වෙන්නේ අර පිඟානේ තියෙන කෑම වලට. පිඟානේ තියෙන කෑම රහනම් අපි රසවත්ම කෑම පිඟානේ දාගෙන කනවනම් මේක රසය කියලා කිව්ව ගමන්ම අපි ඒක හයිස්කෝල යන කාලේ විශ්වවිද්‍යාල යන කාලේම යාළුවෝ එහෙම හොරකම් කරනෝනේ එකපාර ගන්නෝනේ පිඟානේ තියෙන කෑම හොඳම දේ ගන්නවා. එතකොට ඇත්තටම රස දැනෙන්නේ කටේ තියෙනක බව දන්නවනම් ගන්නවන කටේ තියෙන කෑම නේ නේද? එතකොට ඒක දන්නවනම් කවදාවත් කටේ තියෙන කෑම ගන්න හොරකමක් ඇති වෙනවද? නෑනේ. අපි හැමදාම හොරකම් කරන්නේ පිඟානේ තියෙන කෑම. අපි හැමදාම හොරකම් කරන්නේ ෆ්‍රිජ් එකේ තියෙන කෑම. ගබඩාවේ තියෙන කෑම. පින්නතනේ මෙන්න මේකයි ප්‍රඥාවෙන් ආහාර වැළඳීම කියලා කියන්නේ. එතකොට මෙන්න මේක නෝනින් වඳනවා නම් අපට රස විඳින්න පුළුවන්. රස විඳින්න කේ ගැටලුවක් නෙවෙයි. තව බඩේ පිරෙන කෑම ගන්නත් පුළුවන්. හැබැයි මෙන්න මේ ආහාරයට තියෙන ආසාව දුරු කරලා ඒ ආහාරයේ රස විඳිනකොට ඇත්තටම අපි රස දැනෙන්නේ ජීවහා විඥාණයෙන් නෙවෙයි. අපට ඇත්තට මේ රස දැනෙන්නේ දිවත් ආහාරසත් ජීවහා විඥාණයත් නිරුද්ධ වෙච්ච තැනක මනෝ විඥාණයෙන් මම මේ දැන් මේ ආහාරය තේරුම් ගන්න කියන එක තේරුම් ගන්න. අඩු ගානේ දිවේ තියෙන කටේ තියෙන කෑමකටත් නෙවෙයි ඌ ආශා කරන්නේ. ඔහු දන්නා ඒ රස දැනෙන මොහොත මනෝ විඥාන අවස්ථාව කියලා දන්නවෝ. අන්න ඒ ප්‍රඥාන් එක දකිනේම ඌ ආහාර අනුභව කරනවා. ඌට තව තව බඩ පිරෙනවා කන්නත් පුළුවන්. බඩ පිරුණා කැමැත නිසා තමයි වැඩිපුර කැම ටිකක් කන්නත් පුළුවන්. හැබැයි ඌ දන්නව නුවණින් තේරුම් අරගෙනයි සිහියෙන් තමයි මේ කැම කන්නේ. මෙන්න මේක තමයි කබලින්කාර ආහාරයේ තියෙන ආසාව දුරු කිරීම කියලා කියන්නේ. යන්න පස්ස ආහාරය ස්පර්ශයත් ආහාරයක් විදිහට අපි ගන්නවා. මොකක්ද ස්පර්ශය කියලා කියන්නේ? ඒ තමයි චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස ආදී මේ ඇස ආදී ඉන්ද්‍රිය වලින් ගන්න රූප ආදී අරමුණු පිළිබඳව තියෙන ස්පර්ශය. ඒ ස්පර්ශය ඇත්තටම අපි වර්තමානයකට නෙවෙයි අපි සතුටු වෙන්නේ. අපි සතුටු වෙන්නේ ඒ වර්තමාන විපාක මට්ටමේ ස්කන්ධ ටික නිරුද්ධ වෙච්ච තැනක. ඒක නිරුද්ධ වෙච්ච බව නොදෙන අවිද්‍යාසහගතව ස්පර්ශ සමුදයන්ට ඉඳගෙන අන්න ඒකට තමයි සතුටු වෙන්නේ. දැන් අපිට කවුරු හරි අපි ගැන හොඳක් කිව්වා කියලා කියමු. අපි ඒක පස්සේ හිතනවනේ නේ. සතුටු අනේ මට හරි හොඳයි කිව්වා. අද හොඳට කෑම ඉව්වා. අනේ ඔබ කෑම හරි හොඳයි කියලා කට්ටිය කිව්වා කියලා නැගෙද කියලා හිතේ තින්නවා. ඇත්තෙම ඒ සත්‍ය දුම හිතන්නේ වෙලාවෙන්. ඔබ හිතන්නේ ඔබේම හිතනේ නේ. එතකොට ඒ ගෙදර ගිහිලා හිතන එක විතරක් නෙවෙයි අත්‍යවශ්‍යම. දැන් මේ මොහොතේ ඔබ යමක් තීරුම් ගන්නවා නම් මම බන කියනවා නම් මම බන කියන්නේ ඇත්තටම ඔබට නෙවෙයි. මම ඔබ ඉන්නවා කියලා හිතාගෙන මගේම ඇතුලේ මනෝවිඤ්ඤාණයෙන් ඕඩියන්ස් එකක් හදාගෙන මම මේ මටම බන කියන්නේ. යථාර්ථයක අන්න එවැනි ලෝකයක තමයි අපි මේ ස්පර්ශ සමුදයන්ට ගිහිල්ලා ස්පර්ශي ආහාරයක් කරගෙන ඉන්නේ. අන්නේ ස්පර්ශය අවිද්‍යාසහගත ආහාරයක් කර නොගන්න තමයි මෙන්න මේ පස්ස ආහාරය නැමැති මේ ආහාරය දුරු කරන්න කියලා කියන්නේ. ඊළඟ විඥාන ආහාරය චක්කු විඥාන, සෝත විඥාන ආදී අර විපාක මට විස්කන්ධ ටික නිරුද්ධ වෙච්ච තැනක නිරුද්ධ වෙච්ච බව නොදැන අවිද්‍යාසහගත අපි මේ ටික ගන්න වෙලාව තමයි විඥාන ආහාරය කියලා කියන්නේ. අන්නේ විඥාන නැමැති ආහාරය ඒකත් අපි ආහාරයක් විදිහට ගන්නවා. ඊව තමයි අපි ආහාරය. කබලින්කාර ආහාරය ඇත්තටම රස විඳින තීරුම් ගන්න ස්ථානීය අපි ආහාරය කියලා කියන්නේ. ඒක ඔක්කොම ඉවරනාට පස්සේ අනේ හරි හොඳ ආහාරයක් ඊළඟ දවසේ ටිකක් ඉල්ල ගන්න ඕන. ඒ උයපු ගෙනාට කියන ටිකක් හැංගෙන ටිකක් ගෙනව ගන්නවනේ. වෙන ලෝකෙක ඉන්න අපි ඉන්නේ නේ. එතකොට පස්සාහාරයත් එහෙමයි. විඥාන ආහාරයත් එහෙමයි. අපි මේ මොහොතේ නෙවෙයි ඇත්තටම අපි මේ දුක් සැපට විඳින්නේ පස්සේ අපේ මනෝ විඥාන. ඊට මනෝ සංචේතන ආහාරය කියලා ආහාරයක් තියෙනවා. ඒ මොනවද? ඒ තමයි කර්ම සකස් කිරීම. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආරඤ්ඤාවි සංඛාර කියන මෙන්න මේ සංස්කාර චේතනා රැස් කර ගන්න අවස්ථාව තමයි මනෝ සංචේතන ආහාර කියලා කියන්නේ. අත්තිබික්කරේ කම්මං කන්නං කන්න විපාකං සොක්ඛං සුඛ විපාකං කන්න සොක්ඛං කන්න සුඛ විපාකං කියපු විදිහට එක කලු කර්ම, එක සුදු කර්ම, එක කලු සුදු දෙකම මිශ්‍රච්ච කර්ම මේ දෙකේම මේ තුනේම සංස්කාර සිද්ධ කරන්නේ කොහොමද? අවිද්‍යා පත්‍ය සංඛාර. අර දැක පහපු දේවල් නැවත හිතේ තියාගෙන අර දවල් කාලේ කෑම කන හරකා, තනකොළ කන හරකා රැට ඒව මමාරවම අර නැවත නැවතත් ඒව ගිලිනෝ වගේ අපිත් අර නිතරම පංචේන්ද්‍රයන්ගෙන් ගන්න අරමුණු හිත හිත නැවත ඒව සංස්කාර කරගන්න. අන්න ඒකට තමයි මනෝ සංචේතන ආහාර කියලා කියන්නේ. එතකොට බුදුදහමෙන් මෙන්න මේ ආහාර හතරම කබලිකාර ආහාර, පස්ස ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර කියන මෙන්න මේ ආහාර හතරම දුරු කරන ක්‍රමයේ විදියට දේශනා කරන්නේ මොකද්ද? අය මේ වරිය වට්ටංගි කොමග්ගෝ. ඔව් මේ ආරස්මික මාර්ගයේ ඉන්නකොට තමයි අරවට තියෙන ආසාවන් ටිකට දුර වෙලියන්නේ. එතකොට තමන් මෙන්න මේ දැක්මෙන් සම්මාදිටියෙන් ඉන්නවා. සම්මා සංකප්පෙන් නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මෙන්න මේ සංකල්ප තමයි තමන්ගේ ලෝකය. සම්මා වාචා කතා කරන වචන නිවැරදි, සම්මා කම්මන්ත කයින් කරන දේවල් නිවැරදි, සම්මා ආජීවය රැකියාව ධර්මිකයි, සම්මා වායාම උත්සාහය, සම්මා සතිය, සම්මා සමාධිය. පින තුනේ තමන්ගේ ජීවිතයට ඔන්න අවුරුදු වෙන්න පටන් ගන්නවා. ඔන්න සැබෑ අවුරුද්ද. ඔන්න රතිඤ්ඤ නිලාකෝරු රස කැවිලි ඔක්කොම එන්න ගන්නවා. මේ සම්මාදිටියත් එක පින තුනේ තමන්ගේ ජීවිතයේ මැත් එක පාර අඩිපාර බවට පත් වෙන්නේ මෙන්න මේ අංගාට. ඔබ කොච්චර දුරට සම්මාදිටියට පත් වෙලාද කියලා බලන්නේ කොහොමද? ඔබට දවසට කොච්චර මාර ගානියක් මෙන්න මේ ආරස්නික මාර්ගයේ කරුණ මතක් වෙනවද? ඒ ඔබ දවසට කොච්චර ප්‍රැක්ටිස් කරනවද? මෙන්න මේක තමයි ඔබට කල්යාණ මිත්‍රත්වය කොච්චර ලැබිලාද කියන කාරණය. කල්යාණ මිත්‍රත්වය ලැබුණා නම් ධර්මය හෙනට ඕන. ධර්මය හුරණ නම් ඒ ධර්මය ගැන ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන. ඒ වගේම මේ ඇති කරගන්නා වූ සම්මා දිට්ඨිය නැවත නැවතත් දිනු කරගන්නට උපකාරවත් බව ඇති කරගන්නා වූ කාරණා පහක් දේශනා කළා තියෙනවා. ඒ මොනවද? ඒ තමයි සීලානුග්‍රහිතාච හෝති, සීලෙන් අනුග්‍රහ ලබන්නට ඕන. සුතානුග්‍රහිතාච හෝති, නැවත නැවතත් මේ ධර්ම අහලා මේක දිනු කරගන්නට ඕන. සාකච්ඡානුග්‍රහිතාච හෝති, ධර්ම සාකච්ඡාවෙන් මේකට අනුග්‍රහ ලබන්නට ඕන. සමථානුග්‍රහිතාච හෝති, සමතයෙන් අනුග්‍රහ ලබනට ඕන. විපස්සනා අනුග්‍රහිතාච හෝති, විපස්සනාවෙන් අනුග්‍රහ ලබනට ඕන. නැත්තම් මේ කහපුති ආයි අඩවල යන. නැවත නැවතත් සිල්වත් වෙන්න ඕන, බණ අහන්නට ඕන, දන්නේති කරුණු අහලා දැනගන්නට ඕන. විතරක් නෙවෙයි විශේෂයෙන්ම සමත විදර්ශනා වඩමින් නියොර නඩු කර ගන්නට ඕන. මේක අත්‍යවශ්‍යම කාරණේ. බොහෝ දෙනෙක් බණ අහනවා අහනවා අහනවා, ප්‍රශ්න අහනවා, ගැටලු අහනවා, ආයි අහනවා, ලියනවා, ඔක්කොම කරනවා. එකක් කරන්නේ සමත විදර්ශනා වඩන්නේ. සමත විදර්ශනා වැඩුවේ නැත්තම් පේනතුනේ අපි ක්ලාස් රූම් එකේ ඉඳන් ස්විමින් ඉගෙන ගත්තා වගේ. නැත්තම් දුරස්ථ ක්‍රමයට පියනන ඉගෙන ගත්තා වගේ තමයි. අර එක්තරා විද්‍යාඥයෙක් හිටියා ડોක්ටරේට් එකට කරේ මී පැණිගෙන. රිසර්ච් එකක් කරනවා ડોක්ටරේට් එකට. හැබැයි ආ ජීවිතේ කවදාවත් මී පැණි කාලා නැති. එයාගේ ડોක්ටරේට් එක මී පැණිගෙන. මී පැණිවල එක්තරා අංශුවක් ගෙන. ඇත්තම සිද්ධියක් මේක. පින්නතුනි අනිත් වගේ තමයි. බුදුහාම දේශනා කරනවා මණ්ඩපේ හිමි දන් දෙක්වේ බ්‍රහ්මචරියන් කියලා. මේ බඹසර බඹසර කියන්නේ මාර්ගයේ මාර්ගයට ආර්ෂ්‍ය මාර්ගය කියන්නේ හරියට මී වදයක් මිහිරි පාණයක් වගේ කියලා. මේක තියෙනුම් අරගෙන මේකට ආවට පස්සේ පින්නතුනි අපට සතුට ලබන ක්‍රමය මෙතන තියෙන්නේ. ඊට පස්සේ වෙන වෙනා කෙනාගේ පස්සෙන් සතුට හොයාගෙන යන්නේ නැහැ අපි. යුතුයකම් කරන්න, රැකී රක්ෂා කරන්න යන්න පුළුවන්, බඩුරුක ගේන කඩේට යන්න පුළුවන්. නමුත් සතුට හොයාගෙන නම් පින්නතුනි ඉන්න ගෙදරින් හෙල්ලෙන්නවත් ඕනේ නැහැ. ගෙදර හොඳම තැන කාමරයක හරි එළියේ හරි ගහක් යට හරි හොඳම තැන භාවනාසනේ හදා ගන්න වැඩේ පටන් ගන්න. ඒ අතර රැකී රක්ෂාවත් හොඳට කරන්නේ ඕන කරින්නේ නැහැ. දැන්ටත් වඩා පැය ගණක් වැඩ කරනවා. ඇයි ඒක ලෝභකමට නෙවෙයි ඉක්මනට සල්ලි ටික හම්බ කරලා තියලා මේ ප්‍රැක්ටිස් එකට කාලය ඉතුරු කරගන්න. ඒ නිසා පින්නතුනි භාවනා කිරීම විනෝදාංශයක් කරගන්නවා. ඒක තමයි ජීවිතයේ හොබි එක පාටපත් වුණොත් තමයි ඇත්තටම අපේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන එකේ ප්‍රතිපලය අරගෙන තියෙන. එනිසා මේ අද අප සාකච්ඡා කරපු සම්මාදිට්ඨි සූත්‍රයේ මේ කාරණා ටිකෙන් අපි සම්මාදිට්ඨිපත් වුණොතින් සෝ සබ්බසෝ රාගානුසයං පහය ඔහු සියලු ආකාරයෙන් රාගානුසය ප්‍රහාණය කළා. ඒ වගේම පටිඝානුසයං කටි විනෝදෙත්වා පටිඝේ නැමැති අනුසය සම්පූර්ණයෙන්ම දුර කළා. අස්මීති දිඨානුසයං සමුහනිත්වා අස්මි කියන වෙමි කියන මාන්නය නැත්තම් අසිමානය දිඨානුසය ආදී මේ සීල ආශ්‍රව දුරු කළා. අවිද්‍යං පහය විද්‍යං උපාදිත්වා අවිද්‍යා දුරු කළා. විද්‍යාව උපදවාගෙන දිත්තේව ධම්මේ මේ ජීවිත කාලය තුළදීම දුක්ඛ සංත කරෝ හෝති දුකේ කරවට යනවා කියන ප්‍රශ්න පිරානා මේ 16 ටම පදනම චතුරාර්ය සත්‍යය මේ 16 ටම පදනම පංචස්කන්ධය මේ 16 ටම පදනම පරිසම්පාදය මේ 16න් එකක් තේරුම් ගත්තත් 16ම තේරුම් ගත වෙනවා මේ කරුණ එකකින් මිදුනොත් 16ම මිදුන වෙනවා මේ කරුණ එකක් තේරුම් ගත කියන්නේ පංචස්කන්ධයම තේරුම් ගත වෙනවා පංචස්කන්ධයම තේරුම් ගත වෙනවා මේ කරුණ එකක් හරි දුරු කරන්න වැඩ කටයුතු කරා කියන්නේ 16ම දුරු කරන්න වැඩ කටයුතු කරා වෙනවා මේ කුමන කාරණෙන් අවසන් ගියත් අවසන්ට අපට එන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්නම් සීල සමාධි ප්‍රඥා නැත්නම් සමත විදර්ශනා ඊටාම කෙටියෙන් කියනවා නම් ඒකායන අම්බිකේ මග්ගෝ සත්තාන විසුද්ධිය කියපු විදිහට සතර සතිපට්ඨාන මේ හැම එකම චතුරාර්ය සත්‍ය සම්බන්ධයි ඒකේ ස්වභාවය ඒකේ හට ගැනීම නිරෝධය නිරෝධකන මාවත කියන ඒ චතුරාර්ය සත්‍යයේ ප්‍රධාන තියරිය යනවා මේකේ ඒ ප්‍රධාන තියරිය ගියාට වෙන වෙන කරුණු නම්සෙන් තියෙනවා ඒ නිසා මොන කරුණ අවබෝධ කරගත්තත් අපි ජරා මරණ අවබෝධ කරගත්ත අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍යය අපේ විඥාන අවබෝධ කරගත්ත අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍යය අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කියන්නේ ජරා මරණ අවබෝධ කරගත්ත වෙනවා චතුරාර්ය සත්‍ය දුක සත්‍ය කියන්නේ මොකද්ද ජාති දුක්ඛ ජරා දුක්ඛ ව්‍යාධි දුක්ඛ වහන්නේ ටික මේ ටික ඔක්කොම එකට සම්බන්ධයි එනිසාම එකක්වත් වෙන් කරන්න බෑ මේ 16 තියෙන 16ම අවබෝධ කරගන්න නෙවෙයි මේ 16ම තියෙන්නේ 16න් තමන්ට වඩාම පහසුවක ඔස්සේ ගිහිල්ලා සමාධියට ඇවිල්ලා අර්ශන මාර්ගයෙන් නෙමෙයි තියෙන්නේ ඒක පුද්ගලයෙන් පුද්ගලයට වෙනස් වෙනවා. සමහර කෙනෙකුට දැන් මුලින්ම කුසල අකුසලනේ මුලින් දේශනා කළේ. අකුසලයේ කුසලයේ සමහර කෙනෙකුට අමාරු වෙන්නත් පුළුවන්. සමහර කෙනෙකුට ආහාරය පහසු වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට ජරා මරණ ලේසියෙන් තේරෙන්න පුළුවන්. සමහර කෙනෙකුට සලායතන තේරෙන්න පුළුවන්. ඒක අපිට කියන්න බෑ ඒක. ඒක බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරයි කියන්න පුළුවන්. ඒක හරියි. ඒක හරියක දැන් එක්කෙනෙකුට හරියන්න පුළුවන් ඒක. එක්කෙනෙකුට ඒ විදිහටම යන්න පුළුවන්. හැබැයි හැම දිනාටම මෙහෙම කියලා කියන්න බෑ අපිට ඒක. එක එක පුද්ගලයන්ට වෙනස් වෙනවා. ඒක තමයි ඇත්තෙම කුසල අකුසලයන් බරන නිර්ණායකයි. ඒක තමයි. ඒව නිර්ණායක. දැන් කාරම් සූත්‍රෙත් ඒකනේ. විඤ්ඤෝපසත්ත, විඤ්ඤෝගරහිත, අත්ව්‍යාබාධ, පරව්‍යාබාධ, කුසල අකුසල ඒව තමයි මෙෂර්මන්ට්. ඒ මෙෂර්මන්ට් එක කිව්වට විතරක් තේරෙන්නේ නැහැ කෙනෙකුට. ඒ මෙෂර්මන්ට් එකෙන් මොනවද මෙෂර් කරන්නේ කියන කාරණාට ඉදිරිපත් කරන්න ඕන. ඇත්තම අර කරුණ 10 තේරුම් අරගෙන කටපාඩම් කළා හරි ඊට පස්සේ ඒ ගැන Tamand සැකයක් ඇති වෙනවා නම් දැන් කාලාමරුත් ඒකනේ කිව්වේ කෙනේ මොඩ සැකයි කියලා. Tamanta මේ කරුණෝ බොරු කියන එක හොඳද නරකද? නැත්තම් සතුන් මරණ එක හොඳද නරකද? අන්න ඒක Tamanta තමන්ගේ ඇතුලේ මොන හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. අන්නේ තමන්ගේ ඇතුලෙන් එන ප්‍රශ්නයට තමන්ම පිළිතුරු සොයාගන්න මෙෂර්මන්ට් එක තමයි. මේක කරාම මට අයහපතක් වෙනවද? අනිත්‍යයට අයහපතක් වෙනවද? මේක ලෝකේ ඉන්න බුද්ධිමත් අය ප්‍රශංසා කළද තියෙන්නේ? මේකට නිග්‍රහ කළද තියෙන්නේ? මේක කුසලයක්ද මේක අකුසලයක්ද කියලා තමන්ටම තමන් ගැන ස්වයං විවේචනයක් ස්වයං අධීක්ෂණයක් කරන්න තියෙන කරුණ තමයි අර තමන්ට අනුන්ට ආදී කාරණාවද්දී තියෙන්නේ. හැබැයි අර තමන්ට අනුන්ට කියන කාරණා ටික විතරක් කියලා තිබ්බත් මේ 10 කියලා නොතිබ්බත් මොකද වෙන්නේ? ඔහුටම තේරුම් ගන්න බැහැ නේද? අන්නේ තේරුම් ගන්න හරියට පැහැදිලි නිර්ණායක ටික තමයි පැහැදිලිම කාරණා 10 තමයි මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් විසින් ඉදිරිපත් කරන්නේ. එතකොට ඒක අපිට ලොකු chance එකක්. අපිට බැරි වෙලාවත් ඒ 10 නොතිබ්බනම් ලෝකේ ඕනම කෙනෙකුට එක එක අයට එක එක විදිහට මේක තීරණය කරන්න තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සම්මා සම්බුද්ධත්වයේ මේ කිහෙළම අකුසල සිදුවන ස්ථාන 10 හරියටම මෙෂර් කළා හරියටම අපට තෝරලා බේරලා මැණික් ගරලා වගේ ඉදිරිපත් කරපුවාස්තා. එනිසා අපි භගවා ජානාති අහන්න ජානාමි කියන මට්ටමට මෙන්න ඕන. බුදුහාඳුරේ මේක දන්නේ මම දන්නේ බුදුහාඳුර මගේ ගුරුවරේ අහං ශ්‍රාවකෝ හමස්මි. මම ශ්‍රාවකෙක් කියන ඒ අනතිමානී ගුණයෙන්ම තමයි ධහමට එන්නට ඕන. නැත්නම් අපි ඊට වඩා දෙයක් එකතු කරගෙන ගිය ගමම වෙන්නේ අපට මේ ධහමේ තියෙන ලොකු දේවල් අහිමි වෙනවා. දැන් අපි දන්නවා අපට මොන ගැහෙලා තියෙනවා ඉතාම විද්වත් ස්වාමීන් වහන්සේලා ත්‍රිපිටකයේ 7 වතාව සමාජයන්ස 15 වතාව. කිසි දවසක ධර්ම කරුණ මීට වඩා මෙහෙම තිබුණත් හොඳයි කියලා කියන්නේ නැහැ කවදා. එහෙම නොතේරෙන තැනක් ආවත් කියන්නේ අනේ මට නොතේරෙනකම මේක. මගේ මේ මෝඩ බුද්ධියට තේරෙන්නේ නැති කමට මට දැන් මේක තේරෙන්නේ නැහැ කියලා එහෙමයි කියන්නේ. කවදාකවත් අරට වඩා ඉහළ තැනකට යන්නේ නැහැ ඇත්තටම. ඒ නිසා අපි හරියම කල්පනාක් හරි වෙන්න ඕන මේ ධර්මයේ ළඟදී හරියම නිසිම තැනින් අපි ගන්නට ඕන. එහෙම ගත්තොත් තමයි අපිට මේකෙන් ඉහළම ප්‍රතිඵල ලැබිලා අපි උපරිම ප්‍රැක්ටිස් එකට එන්නේ මේක. නැහැ කිනු දින අපට ලැබිච්ච කාලය අවසන්. අපි දැනට ඇතිනේ අද වෙලා ගියා එකනේ. අපි ඊළඟ සාකච්ඡාවකදී අපි බලමු. හොඳයි අපි අදට නියමිත කාලය මෙතනින් අවසන් අපට. පින්නතුන්ටත් බොහොම පින් බොහෝ වේලාවක් පැය දෙකකට අධික කාලයක් බොහොම අවධානයෙන් අමාරු වෙලා වුණත් ඒ අමාරුව බින දරාගෙන බොහොම ධර්මයට ගෞරවයෙන් මේ බණට ඇහුම්කන් දුන්නා. ඉතින් ඒක ඔබට ධර්ම මානසිකාරයක් කුසලයක් වෙන ඔබේ කුසලයේ ආනිසංසය ලැබීච්ච අවස්ථාවක්. එනිසා මේ කරුණ හොඳට මතක තියාගෙන හැකිතාක් දුරට තමන්ගේ ජීවිතය තුළින්ම මේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. මේ රැස් කරගත් උතුම් කුසල හේතුවෙන් අප නැමින් වීගේ ඥාතීහුද පින්කම දෙවියෝද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා, සුගතිගාමි වෙත්වා, උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඔබ හැම දිනාටමත් මේ උතුම් කුසල හේතුවෙන් මෙලොවසින් නිදුක් නිරෝගී සම්පන්නිය කිරජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නිම්භයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.